සම්මා සම්බුද්ධ සරණයි. ගෞරවයෙන් එදෙසින්ම කෘතඥතා පූර්වකව අපි තථාගතයන් වහන්සේට නමස්කාර කරමු. අපි සාස්තුන් වහන්සේට, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. අද අපි සාකච්ඡා කරන්නේ අංගුත්තර නිකායේ 8 වෙනි කොටසේ 8 වෙනි නිපාතයේ කියන එක. 8 වෙනි නිපාතයේ මෙත්තාවාගේ 2 වෙනි සූත්‍රයේ පඤ්ඤා සූත්‍රය. මේ දවස්වල අප කතා කරන්නේ සීලය පිළිබඳව. ඒ සීලය කියන වචනේට අහු වෙන්න එපා. ඒකම බොහෝ කල්යාණ මිත්‍රන් තාම හොඳින් දානික ජීවිතයේදී ඒකට සම්බන්ධ වෙන හැටි ගැන කතා කළා. මේක අවශ්‍ය වන්නේ කුමකටද කියලා, සීලය අවශ්‍ය වන්නේ කුමකටද කියලා අපි තේරුම් ගත්තා. ඊට සම්බන්ධවම කරුණු දෙකක් ඉදපත් කරලා සූත්‍රයට මම සම්බන්ධ වෙන්නම්. දසධම්ම කියලා සූත්‍රයක් තියෙනවා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා සජ්ජානා කරන බොහෝ විට සමහර ඒකේ පිළිපදින්න උත්සාහ ගන්න. ඒකේ කරුණු 3 වෙනි 4 වෙනි කාරණේ තියෙනවා. කච්චිනකෝ මේ අත්තා අත්තා සීලතෝන උපවදිතීති පබ්බජිතේන අබින්නම් පච්චවේකි තබ්බං. සත්‍යාබෝධය සඳහා යොහුසුලුව මුල් ජීවිතයම කැප කරපු එක්කෙනා හිතාන්තෝන නිරන්තරයෙන් මගේ ඇතුළාන්තය, මගේ ආධ්‍යාත්මය, මගේ හෘදේ සාක්ෂිය මට චෝදනා කරනවාද සීලයෙන් කියලා. මම මොනවාරි ලෝකයේට වැරද්දක් කරලා තියෙනවා. අද දවස ගැන විශේෂයෙන් තමන්ගේ පැවැත්ම ගැන හිතෙන්නම ඕන කියලා. අද දවසම නෙවෙයි, ඉගෙන හිතෙන්න ඕන. මම බාරගත්තු සීලේ කෙරලා තියෙනවාද, මොනවද වෙන්නේ කියලා. විශේෂයෙන් පංචශීලයේ අපි ආජීවස්තුක ශීලය ගැන කතා කරා. විශේෂයි ඒක අත්‍යබෝධිය සඳහා. ඊළඟට කච්චින් කෝම නනුවිච්ච විඤ්ඤෝ සබ්‍රහ්මචාරී සීලතෝන උපවද්දති උපදන් තීති පබ්බජිතේන අබින්නම් පච්චති. බුද්ධිමත් සත්‍යබෝධිය සඳහා බුද්ධිමත් එකට ගමන් ගන්නා පිරිස, බුද්ධිමත් පිරිස මට සීලයෙන් චෝදනා කරනවාද කියලා නිතර හිතන්නේ. ඒ කාරණා දෙක මතක තියාගන්න. එකක් තමයි තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවාද, එහෙම නැත්නම් බුද්ධිමත් කාරුණික මෙත්තා පූර්වක චේතනා ඇති කල්‍යාණ මිත්‍ර තමන්ට චෝදනා කරනවාද කියන අදහස් දෙක මතක තියාගන්න. හොඳයි, අපි දැන් පඤ්ඤා සූත්‍රයේ කතා කරමු. එතෙන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන කී බෙද්දගත් කරුණු කීපයක් තියෙනවා. ආදි බ්‍රහ්මචාරී කියන වචනේ, ආදි බ්‍රහ්මචාරී කියන වචනේ අපි පසුගිය සතියේ සාකච්ඡා කළ නිසා. අත්ථමේ භික්ඛවේ හේතු අත්ථ පච්චයා භික්ෂුරුනි හේතු අතක්. පදනම් අතක් තියෙනවා. ආදි බ්‍රහ්මචර්යා චරිකාය පඤ්ඤායි. ආදි බ්‍රහ්මචර්යයක ප්‍රඥාව කියන වචනේ. දැන් පඤ්ඤා කියන කප දන්නවා මේ අවසාන පිපිල්ල සත්‍ය අවබෝධය. අර විපස්සනා යෝනිසෝ මනසිකාර කියේ. ඒක යෝනිසෝ මනසිකාර විපස්සනාවේ පිපිල්ම තමයි පඤ්ඤාවේ. පටන් ගන්න යෝනිසෝ මනසිකාරේ. ඒ පසුගිය සති සාකච්ඡා කළ දෙයයි. එතකොට පසුගිය සති එතකොට මේ ආදි බ්‍රහ්මචර්යයක පඤ්ඤාය. ඔන්න කියන්නේ අපපටිලද්ධාය පටිලාභාය. මෙතෙක් තමන්ට නොලැබිච්ච ආදි බ්‍රහ්මචර්යයක පඤ්ඤා ප්‍රඥා. මේක පටන් ගන්නත් ප්‍රඥාවක් ඕන. අර අප කවුරු දන්න ගාතාව තියෙන අර අන්තෝ ජත බහි ජත කියන ගාත ඇතුළත් අවුලක් පිටතත් අවුලක් කියලා. ඇතුළත් ජත ගෙහිලා පිටත් ජත ගෙහිලා කියලා. ඇතුළත් වෙලිලා පිටත් වෙලිලා කියලා. ඒකේ තියෙන ඒ කියර දේවතාව අහන එකට උත්තර දෙනකොට අන්තෝ ජත බහි ජත ජත ජටිතා පජ. ඒකෙන් කොහොමද මිදෙන්නේ? කවුද මේ ගැට ගැට ගැටේ දිහන්නේ? කවුද මේ වෙලිල්ල ආපෝ අන්වයින් කරන්නේ? සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන්. ප්‍රඥා සහිත උජ්ජලයා සීලේ පිහිටලා කියලා කිව්වයි. චිත්තම් පඤ්ඤංච භාවයන් හිතයි ප්‍රඥාවයි වදන. අන්නේ එතන තියෙන පඤ්ඤා කියන එකම තමයි මේ ආදි බ්‍රහ්මචර්යයේ චාරියක පඤ්ඤා කියලා කියන්නේ. ඒ කියන්නේ ඇතුළතින් හත ගන්නවා අපට අර බුදුහාම හැන්තිස්සෙන් කියන්නේ ඔය ඕතින්නෝමි ජාතිය ජරා මරණ නේන. මේ ජාති ජරා මරණ කියන ස්වභාවයන් දැකලා ඒකෙන් පීඩාවට පස්සේ ඒකෙන් ක්‍රමයක් හොයන්ට ඕනේ කියලා තමන්ටම තමන්ගේම හදවතේ තමන්ගේම ආමාශයේ තමන්ට දැනන මේක මන් නිවා ගන්නත ඕනේ කියලා ඒ හටගන්න ඒ වචනෙච්චර හොඳ දැවිල්ල ඒ ගින්න සත්‍යාබෝධයසා යන්න ඕනේ කියලා හිතන ගින්න ඒක තේරුම් ගත්තා නැතින දේ තමයි ආදි බ්‍රහ්මචාරීක පඤ්ඤා කියන්නේ. මේක කරන්න ඕන කියලා හිතන්නේ. අපිට තේරුම් යන බසින්. ඒතොර මේ ඒ ධර්මතාවය තේරුම් ගත්තහම මේක වැදගත් නෑ කියලා. මේක හීනයක් නේද කියලා. ජීවත් වෙනවා කියන්නේ හීනයක්ම කියලා හිතෙනකොට. ඒ ඇතුළතින් මේ විශාල ශක්තියක් ඇවිල්ලා අපව තල්ලු කරන හැට. අන්න ඒක රැක ගන්න ඕන හැටි. ඒක රැක ගන්න තමයි අර සීලය ගැන කතා කරන්නේ. අනංගන සූත්‍රයේ මතකද? අර හොඳ භාජනයක් ගෙනල්ලා දූවිලි ගොඩක දැම්මොත් ඒක මල බැඳෙනවා වගේ කියලා. අන්න ඒ වගේ නොවෙන්න තමයි මේ දැන් ටිකට් එක හොයන්නේ. ඒ නොලැබි ආදි බ්‍රහ්මචාරියක සීලය සමාන සීලනේ ප්‍රඥාව ලබා ගන්න ලැබිච්ච ඒ ආදි බ්‍රහ්මචාරියක පඤ්ඤාව ඒ වචනේ මම පාවිච්චි කරන්නේ ආදි බ්‍රහ්මචාරිය කියන ඒක වැඩි වෙන්න ප්‍රතිරලයන් භාවනාව පාරිපූර්ණ භාවනාවෙන් ඒක දියුණු වෙන්නට පරිපූර්ණ වෙන්නට හේතු අටක් තියෙනවා කියන්නේ. ඔන්න දැන් අර කලින් අපි දවසක් කතා කළ අපි ඒකට මග අරින්න උත්සාහ ගන්නවා බොහෝ විට අපි ඒක මග අරින්න හොඳ නෑ. මේ අත්‍යවශ්‍ය දෙයක්. ඉද බික්ඛවේ භික්ඛු ඔන්න පළවෙනි කාරය. ඉද බික්ඛවේ භික්ඛු සත්තාරං උපනිස්සාය විහෙරති. ශාස්ත්‍රුන් වහන්සේ පිහිට කරගෙන ඒ වචනේ ඉස්තර බඳන මත ඒ අසුරු කරගෙන උපනිස්සය කියන්නේ ඒකත් එක්ක මිශ්‍ර වෙලා ඒ දෙයත් එක්ක මිශ්‍ර වෙනවා කියන්නේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ අසුරු කරගෙන උපනිස්සාය විහෙරති. එහෙම නැත්නම් අඤ්ඤතරං වා ගරුත්ථානියං සබ්‍රහ්මචාරි. තමන්ට ගෞරවයෙන් සැලකන්න පුළුවන් කියලා හිතෙන. අපි කියවර තමන් තම ආදරය කරන්න පුළුවන් කියලා හිතන ගුරුවරේ. ගුරු කියන වචනේට වඩා මම අපි පාස්කලේ ඒ මාස්ටර් කියන වචනේ ටීචර් නෙවි. ඒ ආධ්‍යාත්මික ගුරුතුමෙක්. අසුරු කරන්ට ඕනේ ඇයි යත්තත් තිබ්බන් තිරොත්ත පම්පච්චපත් තන් හොති. තමන්ට දැඩිවම ලැජ්ජා බය දෙක හිතෙන් මතුවේ යනවා. මේක කරන්න හොඳ නෑ නේද මගේ ගුරුතුමාලානේ. දැන් අපි සම්භාවනීය කෙනෙක්ලා සම්භාවනීය කියන්නේ ආධ්‍යාත්ම වශයෙන් ගරු සම්භාවනීය කෙනෙකු ළඟට ගියාම අපි ගෞරවයෙන් ඉතින්ට ආන්නේ. අන්න ඒ වගේ තමන්ට ආධ්‍යාත්මිකව කැප කරන්න පුළුවන් කෙනෙකු හොයාගෙන එයාට ලං වෙන්න ඕන. උපනිෂාදයේ කියවේ එක. එයාගේ වටපිටාවේ ඉන්න ඕන. එයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕන. ඒක නෙමෙයි කියන්නේ. එතකොට ඊළඟට තියෙනවා. හිරොත්තප්පම් පච්චුපට්ඨිතං හෝති පේමංච ගාරවෝ. අපි වචන ඉගෙන ගත්තා දැන්. ගෞරවේසා ප්‍රේමය. ප්‍රේම කියනකොට දැන් හෙළබස්ත දාලා ගන්න එපා. සංගීත ලෝකයේ තියෙන නවකතා ලෝකයේ තියෙන එක නෙමෙයි මේ කියන්නේ. ඒ රෙස්පෙක්ට්ෆුල් ලව් කියන්නේ ගෞරවාන්විත ආදරය තියෙන කෙනෙකුට තියෙන කෙනෙකුව ඇසුරු කරන්න ඉගෙන ගන්න. එයත් එක්ක ඇසුරේ ඉන්න ඕන. එතකොට තමන්ගේ කෙලෙස් අඩු වෙලා යනවා. අර නැත්නම් ආදි භ්‍රමණචාරීක පඤ්ඤාව මතු වෙන්න පටන් ගන්නවා. ඒකයි මේ බුදුහාමර අපිට කියලා දෙන්න හදාන්නේ. අයං භික්ඛවේ පඨමෝ හේතු පඨමෝ පච්චයෝ. මෙන්න මේක තමයි පළමු හේතුව, පළමු පදනම. අර මේ වචනේ මම ආයි පාවිච්චි කරනවා. ආදි භ්‍රමණචාරීක පඤ්ඤාව මෙසේ ලැබුකු නැති ඒ ලබන්ත ලැබිච්ච එක දිනු වෙන්නේ නැතත් දිනුනල ඉහළට යන්න ඉහළට යනවා කියන තමන් ඉහළ තමයි ඒ චර්යාව ඒ පඤ්ඤාව දිනු වෙන්නේ නැත. හේතුන පළමු දේ තමයි අර අපි කියන ඉංග්‍රීසි වචන සරෙන්ද කියලා. ඒ වචනේ මම දන්න ලංකාවේ මොන පොදු අය කොහොම භාෂා කරනවා කියලා අපි ඒ පොදු බව ගැන හිතලා නෙවෙයි කියන්නේ මේක. තමන්ට සම්පූර්ණ ආත්ම නිවේදනයක් කරන්න පුළුවන් ගුරුවරේ ගේ දෙපාළන්ටක තමන් යන්න ඕන. යන්නම ඕන එක තමයි පළවෙනි හේතුව. ඊළඟට දෙවෙනි එක ඒකම ආයේ වෙනසොද දෙවෙනි එක තමයි එහෙම අසුරු කරාම එහෙම අසුරට අසුරු කරනවා කියන්නේ දැන් කාලේ හැටියට අසුරු හිදම ටෙලිෆෝන් කරනවා ප්‍රශ්නයක් ආවම කතා කරනවා ස්කයිප්කින් කතා කරනවා එහෙම නැත්නම් හම්බෙන් ළඟ පාති කිනවන හම්බෙන් යන අන්නේ වගේ දේවල්. එහෙම අසුරු කරන්න පටන් ගත්තහම තේ කාලේන කාලං උපසංකාමීත්ව පරිපුච්ඡති පරිපඤ්ඤති. සුදුසු වෙලාවල් කලින් කාලයට විතින් විතේ ඒ වගේ තමන්ට අර තමන්ට දැඩි හිරොත්තප්ප ලැජ්ජා බය කියන දෙක ඒ මේ හෙළබසින් ගත්ත පරිවර්තන ඔක්කොම ගන්න එපා. ඒක ලංකාවෙන් ඔකට ඒක ඔලුවට දාපි. ඒ කියන්නේ තමන්ට බයසක සහිත ඒකත් හොඳ වචනයක් නෙවෙයි. තමන්ට ලොකු ගෞරවයක් ඇති වෙන, ආදරයක් ඇති වෙන, ගෞරවාන්විත සෙනෙහසක් ඇති වෙන උත්තමාවිය එහෙම ඇසුරු කරහම එයා ළඟට ඉඳ හිට යන්න ඕන. ගිහිල්ලා ඔන්න දෙවෙනි කාරණය තමයි යලි යලි තමන්ට තියෙන අරක කොහොමද මේක කොහොමද නෙවෙයි අරයන් මෙන්න මේක මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා කියන එක නෙවෙයි මෙන්න මේ වෙලාවට මට රාගය ආවා දැන් මේ සමහර අයත් කතා කරන්නේ හොඳට සමහර විට මම මේක කරන්න හද මට කරන්න බෑ මේ මම මෙහෙම කරන්න හදනකොට මෙහෙම වුණා ඒකට මට බය කියන එක ආවා අනිත් වගේ තමන් ගමන් මාර්ගයේ තියෙන අද්දසීම් කතා කරන්න පුළුවන් එතකොට ඉදම් බස්සේ කතා මිත්‍රයානිනි මේක කොහොමද ගෞරවාන්විත මිත්‍රයානි මේක කොහොමද වෙන්නේ මේකේ අර්ථය මොකක්ද කියලා අහන්නෝ නිතර නිතර අහන්නෝ තව කෙනෙක් වැරදිද කියලා ඔප්පු කරව ගන්න මේදි සස්තේ ආයස්මන්තෝ අවිවසංචේ විවරන්ති ඒ ඇත්තෝ ඒ පින්වත්තුන්ලා ඒතර පින්වැසියන්ලා කවුරුන් හෝ ප්‍රයත්නතේක මෙතෙක් කල ඇරලා තිබිච්ච නැත්නම් වහලා තිබිච්ච දේවිවරල් කරපෙන්නනවා ඇතුලේ ගිලිලා තිබිච්ච දේ මතු කරලා ගන්නවා අනුත්තානි කතන්ති උත්තානි කරොන් කියන්නේ අපි හිතමු වතුර ඇතුළු මොන හරි ගලක් වගේ යට ගිහිල්ලා තියෙන ඒක මතු කරලා අරන් පේන මේ ගල තමයි දැක්කේ කියලා අන්නේ වගේ උත්තානිකරෝ කියේක මතු කරලා පෙන්නවා අනේක විහිතේසු කංඛාතානීයේසු ධම්මේ සැක කරන්න පුළුවන් ධර්ම කියනවා දැන් මේක කොහොමද ඔළුව මේක පිළිගන්නවා හදවතට විරුද්ධයි මේක කොච්චර කිව්වත් මට හිතෙන්නේ මේක හරි කියලා අන්නේ වගේ යාලු කංකාඨානි ධම්ම කිවිසයි නොයෙක් විදිහේ කංකාඨානි ධර්ම සැක කරේ යුතු ධර්ම සැක කරනවා කියන්නේ නොසලා ඉන්නවා කියන එක නෙවෙයි විචිකිච්ඡාව නෙවෙයි විචිකිච්ඡාවට වඩා වෙනස් ඒ කංකාඨානි ධර්ම වල ඒ සැකේ කියන එකේ අයින් කරලා දාන්න පුළුවන් නැත්නම් එතකොට ඒ ප්‍රශ්න අහන්න ඕන අර වගේ ගරු සම්භාවනීය උත්තමේ උත්තමාර්ය කල්යාණ මිත්‍රේ කල්යාණ මිතුරියා හම් වෙලා ඒත් කතා කරන්න. ඒ තමන්තර ගෞරවාන්විත ප්‍රේමය ඇති වෙලා තියෙනවා. අයම් භික්ඛවේ ဒුතියෝ හේතු ဒුතියෝ පච්චෝ මේක සමාධික්ෂරුන් දෙවෙනි හේතුව දෙවෙනි උදව්ව අර ආදි බ්‍රහ්මචාරියක පඤ්ඤාව ලබා ගන්න හොයා ගන්න එහෙම වුණාම සෝතන් ධම්මං සුත්වා එහෙම එක්කෙනා ඒ ධම් ඒ කියපු කාරණා හොඳට අහලා දැන් සාකච්ඡා කරලා ඒ ගෞරවාන්විත තමන් ගෞරවයේ පිරිනමු කියලා ඒ කරුණ අහලා දේන රූපකාසේන සම්පාදේ කාය රූපකාසේන චිත්ත රූපකාසේ රූපකාස කියලා කියන රූපකට කියලා අපි නිතර කියන්නේ ඒකෝ රූපකටෝ කියලා අයින් ගලින් තහදන ටිකක් අයින් ගහන්න ඕන එක්සිට් ගන්න ඕන අයින් ගහන කිව්වේ ඒකයි අයින් ගහනයි කියන්නේ මේ යමක ඉදිරියට වැඩනකොට නතර නෙවෙයි ඉඳේ හිටේ ශරීරය පොඩ්ඩක් අයින් කරලා තියෙනවා අර බාහිර තියෙන රේස් එකකින්. චිත්ත රූපකාසේ. හිතටත් ඒ අයින් ගහන්න ඉඩ දෙනවා. හිතටත් අර මේක ගැන හිතා හැමතිස්සෙම හිත කැමති මොනවා හරි දයක් කර කර ඉඳනන් ඒකිනුත් දින්ගත් අයින් කරලා හිතත් සංසුන් කරන හොඳ දෙයක් හොයා ගන්නවා. කැරකි කැරකි යන එකම නෙවෙයි. එක තැනකට ගන්න ඒ වචනේ මෙච්චර හොඳ නම් අපි දන්නා මොකද්ද කරන්නේ කියලා. ඒකෝර ඒ රූපකාශ කිව්වේ හුදකලාව. තනිකම නෙවෙයි. තනිකම කියන එක කියන්නේ loneliness කියන්නේ. තනිකම කියන එක තමන් තනි වෙලා දුකෙන් ඉන්නේ. ඒකයි තනිකම කියන්නේ. හුදෙකලා කියන්නේ තමන් සතුටින් වසන් වෙච්ච එක කියන්නේ. ඒක හොඳ දෙයක් කියලා. එතකොට මේක තමයි අයම්බික්කවේ සතියෝ හේතු සතියෝ උපච්චෝ ආදි බ්‍රහ්මචාරිකාය පඤ්ඤාය අපට්ඨලද්ධාය පට්ඨලාභාය. අර ආදි බ්‍රහ්මචාරියක පඤ්ඤාව ඒ අවශ්‍ය මේක ලබා ගන්න මේකට ඇතුල් වෙන්න සත්‍යාවෝදී මාර්ගයේ ගිනිසුළු තමන්ලගේ දැල් දෙන්න එක දල්ව ගන්න හේතුව තමයි තියෙන්නේ. ඒක ටිකක් තියෙනවා. ඒක තුනක් ඉඳ හිට හුලං ඇවිල්ලා ඒක මැකිල යනවා. නිවිල යනවා සමහර ඒවා සූටි දැල්ලක් ඒ. අපිට පුළුවන් මේක කරගන්න. ඒ ගිනිසුළු හදවතේ පත්තියා ගන්න ඕන. ඒක රැක ගන්න ඒක මතු කර ගන්න තමයි ඔය ජීව කරුණ දෙතෝන් තුන මොන වෙනවා දැන් ඒක. හතර වෙනි එක අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ ඉගෙන කතා කරන සීලවාහෝති පාති මුක්ත සංවර සම්මුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි සමාදාය සික්ඛති සීකාපදී. ඒක ඉගෙන ගත්තා. ආචාර සීලී වෙනවා. වචනයෙන් ක්‍රියාවෙන් සමන්ත කරදරේකුත් නෑ අන්ත කරදරේකුත් නෑ ජිත් කරන්ට් කරන ජීවිකාවත් කාටවත් සිද්දෙන ජීවිකාවත් නෙවෙයි. ඒ තුන අපිගෙන ගත්තා. කොහොමද ජීවත් වෙන්නේ කියන්නේ. කාය, වචන, ඊට පස්සේ ජීවිත ජීවිකාව කියන්නේ. ඒ ජනයි කියා. ඒ තුනෙන් ඒ සමම් බාරගත්ත සීලෙ මොකක් හරි තමයි. සමම් මොනවද මේක කරන්න ඕනේ කියලා බාර ගන්නවා නම් ඒක බාර ගන්නවා. අමස් රේමතෝර චිත්තාචිත විවේකයට හුදකලාවට සපෝට් කරන උදව් කරන ඒකට සම්බන්ධ ඒක වැඩි වෙන්න උදව් කරන සීල තියෙන ටික ටික සම්බන්ධ වෙනවා. අයින් වෙන්න ඕන නැහින් අයින් වෙන විරති සීල කියන ගත්තේ අපි යෝගගෙන මේ කතා කරන්නේ කොහොමද? චූටි දෙයක් ගැන උනත් ටිකක් කල්පනාකාරී වෙන්න ඕන ඒක ඉච්ච ලොකු දෙයක් නෙවෙයි. කියලා හිතෙන්න හොඳ නැහැ. මොකද එහෙන් ඒක තමන්ට චෝදනා කරන මනසින් යටින් එන. කාගේදෝ මයික්‍රොෆෝන් එකකින් හඳක් එනවා. අනුමත්තේසු වජ්ජේසු භයදාසා. චූටි දේ ගැන පවා කල්පනාකාරී වෙන්න ඕන මේක නම් කරගන්න හොඳ නැහැ කියලා තමන්ටම හිතෙන්න. අනුන් කිව්වර නෙවෙයි. තමන්ටම හිතෙන්න ඕන. තමන්ටම කියා ගන්න ඕනේ. බුදුහාමගෙන ආදරෙන් ඒක. ඒක තමයි හතරවෙනි එක. සීලේ ගැනත් හුඟක් කතා කරනවා අපි අදගෙන කතා කරන්නේ. බහුස්සිතෝ හෝති සුතධරෝ සුතසන්නිචයෝ. ධර්මය ගැන මේ මාර්ගයට අවශ්‍ය කාරණා ගැන විශේෂයෙන් අනිච්චතාව, දුක්ඛතාව, ශුන්‍යතාව පිළිබඳ අහුම් කන් දෙන්න ඕනේ. ඒවා ගැන කියන දේවල් වලට. මේක ඉතාම ළඟ දෙයක් එතකොට. Tamanta තේරෙන මේක මා ළඟ තියෙන දෙයක් කියලා. මේ හොයන්ට හදන දේ මන් ළඟ තියෙන දෙයක්. ඈත තියෙන දෙයක් නෙවෙයි කියලා. ඒ නිසා ඒ වගේ ධර්ම කාරණාවලට අහුම් කන් දෙන්න ඕන, ඉබ මතක තියෙන්න ඕන. ඒ පිළිබඳ ආදි කල්යාණ මේක කියන්නේ ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරිෝසాన කල්යාණ. ඒ වචන වලට වැඩිපුර යන්න දෙපා අපිට අවශ්‍යතාවය ගැන පමණයි කතා කරන්නේ අද. ඒ නිසා ඒ ධර්ම කාරණා ගැන හොඳ ධර්ම කාරණා කතන්දරපත් නෙවෙයි. පංච උපාදානස්කන්ධයන් ඒවාට කොහොමද මං අහුවෙලා ඉන්නේ? ඒක මට දුක දෙන හැටි ඒකට ඇති වෙන අර අවශ්‍යතාවය තණ්හා කියලා කිව්වේ ඒක නිසා. ඉන්නේ වගේ කාරණා. ඒකට මාර්ගය කුමක්ද? ඒ වගේ ධර්ම කාරණා කවුරු හරි හොඳට කියලා දෙනකොට දුන්නා දැන් තමන් ඇසුරු කරපෙත්තු කියලා දෙනවනේ. ඒවා ගැන බහුසුතාව. ඒ වගේ නුඹා තහල තියෙන්න ඕන. හැම පැත්තෙම අහලා තියෙන්න ඕන. ඒක වැදගත් වෙනවා. ඒකෝර අහුවෙන්නේ නැත්තම් හැඩට රුවට ප්‍රසිද්ධ කෙනෙක් මොනවාරි කිව්ව ගමන් අර කොහොම මතකෙන්න පුළුවන්. සා ධර්ම කාරණා ගැන තමන්ට අභිමානවත් පිළිගැනීමක් ඇතුළේ තියෙන්න ඕන. නොසැලෙන්නේ. බෞසුතා හොಂತಿ සුද්ධතා වචසා ಪರಿචිතා. ඒක ධාරණය කරගන්න වචසා ಪರಿචිතා කියන්නේ කියන්නත් ඉගෙනගන්න ඕන. ඒක අනුභව පේන අපලකට. ඒක අවශ්‍යම දෙයක්. ඒ නිසා ඉගෙන ගන්නදී වචනයේ වචනෙන් කොහොමද කියන්නේ? අපි පාලි දන්නේ නැහැ කියලා අයින් කරන කෙනෙක් ඒක හොඳක් තියෙනවා. ඒ ධර්මතා තේරුම් ගන්න උදව් කරන සමහර වචන. මේක නේද මේ කියන්නේ කියලා. නැත්තම් මේ අහපු ඔළුවෙන් පරිවර්තන කරලා ගන්න එක නෙවෙයි. කාරණේට මතු වෙන්න මේක නේද මේ කියලා කිව්වේ කියලා ඒ වචන දෙයෙන් කියනකොට තේරෙනවා. වචසා පරිචි. වචනෙන් ඒක යලි කියනවා. සර අර දෙන භාෂාවක් ඉගෙන ගන්නකොට අපි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ මේ විදිහට. ඒ කියන හැටි. ද නියුමෝනියා කියන එක අපි ප්‍රොනවුන්ස් කරන්නත් ඉගෙන ගන්න ඒක ඊට පස්සේ ස්පෙලින් ඉගෙන ගන්න ඕයි. ඒ වගේ. ඒ සූත්‍ර සම්හාර ධර්ම කාරණා කියනකොට ඒ වචනේ ඉගෙන ගන්නකොට. ඒ වචනේ අහුවල ඒකෙත් එක්කින් එක නෙමෙයි මේ කියන්නේ. මනසානුපෙක්ඛිත. එතකොට මනසානුපෙක්ඛිත කියන්නේ අර අන්න යෝනිසෝ මනසිකාරයෙන් ඒක හොයලා බලනවා. මේක අර්ථනේ මෙහෙම කිව්ව මෙන්න මෙතන නේද මේක උනේ කියලා. එතකොට මේ මනසානුපෙක්ඛිත. ditthiya suppati vitta. ඒ තමන් ගත්ත ඒ දැකුමෙන් දර්ශනීය කිවි එක. ඒකෙන් හරියට තේරුම් ගන්න පංච උපාදානස්කන්ධ පොතේ නෙවෙයි නිසින්නේ මේ මන්තුලේ තියෙන්නේ මේ වේදනා උපාදානස්කන්ධ කියන එක තියෙන්නේ මේ අර සූත්‍රේ නෙවෙයි මේ හැම ඇතුළෙමනේ මේ ධම්මායතන මේ මනායතන මෙතනමනේ තියෙන්නේ කියලා තමන් තුළම මේක දකින්න මේක නේද කියන්නේ ඒකයි වචනේ කියලාද අපි හිතුම් දැන් වේදනා උපාදාන කම්බ කියලා වචන ඉගෙන ගත්තා. ඉතින් ඒක කියන්ටත් ඉගෙන ගත්තා දැන්. වේදනා උපාදාන කම්බ කියලා. ඊට පස්සේ හිතන මොකද්ද මේ වේදනා උපාදාන කම්බ කියලා. කොහොමද මට මේ වින්දන ඇති වෙන හැටි. ඒකට මම ඇලුම් කරන හැටි. එක එක ධාටි ගැන හිතෙන හැටියට මට දෙන සුවේ සොම්නසano ඒකට මම ඇලුම් කළා ඒක මගේ කරලා තියාගන්න හැටි. ඒකේතොර මජ්ක්‍ධිමනිකායේ නෙවි වෙන්නේ මේක මෙතනෙ වෙන්නේ මේ ඇට සැකිල්ල ඇතුලේ සංඥා මනස සහිත මේක ඇතුලේ නෙවෙන්නේ කියලා. තුර ධාම ළඟම සිදුවෙන දෙයක් මේ. පොතේ නෙවි, සවන්දසිසලසේ නෙවි. ධර්ම සාකච්ඡාවේ නෙවි. මේක ඇතුලේ මේ මස් ගුලිය පිටි ගුලිය මේ ධාතු සංසති තුල සිද්ධ වෙමින් පවතින දෙයක්. ඒක දිත්‍ය සුප්පටි විදයි. අයම් පිච්චේ පංච මොහේ මේක තමයි පළවෙනි හේතුව පළවෙනි ප්‍රත්‍යය අර මෙතෙක් නොලබපු ආදි බ්‍රහ්ම ශරීරික පඤ්ඤාවට බ්‍රහ්මචර්යාව පටන් ගන්නට උදව් කරන්න තියෙන ප්‍රඥාව කියන එක ලබා ගන්න. ඒ පටන් ගත්තේ ආධ්‍යාත්මික ජිනිසිදු නොනිමි තියා ගන්න. මේකත් හේතු වෙනවා. ඒ ජිනිදල් තවද වැඩි කර ගන්න. ආදි බ්‍රහ්මචර්ය අපේ කීගෙන ගත්ත බ්‍රහ්මචර්යාව පටන් ගන්නම ඕන එකක් මේ. ඊළඟට හයවෙන්නේ එක අපි යෝජන ගත්ත ජාති. ආරද්ධ වීදියෝ හොති අකුසලානන් ධම්මානම් පහනාය කුසලානන් ධම්මානම් උපසම්පදාය. යහපත් තමන්ට උදව් කරන හොඳ දේවල් තියාගන්නත් වැඩි කරගන්නත් අදක්ෂ ලෙස මනසේ ඇති වෙන අදක්ෂයෙකුගේ මනසේ ඇති වෙන්න පුළුවන් අකුසල හා පාප සහිත දේවල් අයින් කරන්නත් උත්සාහයක් තියෙන්න ඕන. තාමවා දැල්ල පරක්කම. දැඩි පරක්කමයක් තියෙන්න ඕන. නිකන් පිකල් මයින්ඩ් එකක් තිබිලා මේ අපිට වයි. එක දවසට 20-30 ඉතින්න මොන දෙයක්. මට වගේ සමා වෙන්න අපිට වගේ ජීනේ. දැල්ල පරක්කම ඉදිරියට යන්න දැඩි උනන්දුවක් තියෙන්න ඕන මේක පුළුවන් කියලා හිත. ගත්ත දේ පැත්තකින් තියන්න හොඳ නෑ. අනිච්චිත දුරු දැන් ඇති අද සම්මලි දවසන් මේ රස්නි කාලේ මේ සීතල කාලේ කියලා බුදුහාම කියන්නේ අපි postponing procrastination කරනවා. මගාර හැම තිස්සෙම පස්සට දාලා පටන් ගන්න දවසක් නැති තරමට පස්සට දාලා දැන් තියෙන්නේ. මේක තමයි හයවෙනි හේතු. ආදි බ්‍රහ්මචාරීක පඤ්ඤාව මතුවෙන්න. ඊළඟට උන් හොඳ එකක්. සංගගතෝ ආපනේ අනානාඛතිකෝ හෝති. පිරිස මැදට ගියාම සංගගති කියනකොට පසුගිය සතියේගෙන ගත්තා අර දුහාන ප්‍රදේශනා කරන විදිහට පසුගිය කාලෙක සංග කියනකොට බික්කු සංග බික්කුනි සංග උපාසක සංග උපාසිකා සංග කියලා. සත්සං කියලා ගන්න. සත්පුරුෂයන්ගේ සමාගම. අපි හිතමු අපි ධර්ම සාකච්ඡාව කියලා. මේක විතරක් තවුණ එකක්. ඒකට ගියාම හරි එකතු වුණාම හරි හොඳ වචනයක්. ඔන්න නානා කතික කියන වචනේ දන්නවනේ. කතික කියන්නේ ඇත්තෙම කතා කරන්න කැමති කෙනාට. කතා කරගෙන ඉන්න කෙනාට කතක කියන එක තමයි කතික කියන්නේ. ඒක යුද්ධ කතාවේ යෙදෙන කෙනා තමයි කතික කියන්නේ. නානා කතික කියන්නේ දෙ කතා කරනවා. පටන් ගන්න ජීවිතියාවෙන් ඊට පස්සේ ඉවර කරන කරවිලෙන් ඊට පස්සේ කීලෙන් ඊට පස්සේ දේශපාලනයෙන් ඊට පස්සේ බ්‍රහස්පතිකින් ඊට පස්සේ ධර්ම සාකච්ඡාවෙන් ඊට පස්සේ ආයෙත් වෙඩින් එකකින් ආයෙත් පාටියකින් ආයෙත් උපන්දිනයකින් ආයෙත් බර්ත්ඩේ සර්ටිෆිකේට් එක ආයෙ ඊට පස්සේ කියනවා වීසා එකට ඊට පස්සේ પાස්පෝට් එකට ඔන්න ඔය වගේ જાති තියෙන එකතරම් එකට ගැලපෙන්නේ නෑ නාන කතා කිවිවා එකේ වචන තමයි අනානා කතික කියන්නේ අනානා කතික කියන්නේ ඒක අනානා කතික නානා කතික නොවන කෙනෙක් වෙන්න ඕන අතිරක්ෂාන කතික අර නැති කෙනෙක් තමයි නතිරක්ඛාමි කතිකෝ කියන තම අතිරක්ඛාමි කතිකෝ. අර අනභවංගමයේ කියලා වචනයක් කියනවා ඊට වගේ ඒ වගේ සමාන දේවල්. තිරක්ඛාන කතා කියන්නේ ලුස්ටොක් කියන එකේක જાති තියෙන මොනවද අරමයේ ගැන කතා කරන්නේ. අපි දන්නා මොනවද කියලා. දේශපාලනය ගැන පත්තර සංගරා කියන්නේ මේ වතමාස. දැන් පත්තර සංගරා බොහෝ ඒවා 99 පොයින්ට් සමයක් මේවා තියෙනතු. රූප වාහිනියවත් තේ. ඉතින් ඒව තමයි තිරක්ෂාන කතා කියන්නේ. ඒකෝට මේ සංගගත වුණාම මේ තමන්ගේ සත්පුරුෂ සංසදයේ එකතු වුණාම ඒවාගේ කතා නතර වෙනවා. ඊළඟට සාමං වාධම්මං වාසති. තමන් ධර්ම කාරණා කියනවා එහෙම නැත්නම් තරං ආජ්ජේසත් අනිත් ආජ්ජේ ඉල්ලන්න මට මොනවද මේ ගැන කර්මක් කියලා දෙන්න ඕනේ. එහෙමත් නැත්නම් අරියං වා සුන්නී භාවං නාති මඤ්ඤති. ආර්ය තුස්නී භාවය ඉක්මවන්නේ නැහැ කියන්නේ තමන් නිස්සබ්ද වෙන හොද්දයල් ගැන කල්පනාකාරී. ඒක හත්වෙන කාරණේ අර ආදි බ්‍රහ්මචරික පඤ්ඤාව ලබන්තත් ලැබු දෙ දෙන්නට අතවෙනි මේක මයිස්මනි ඉවර කරන්න මේක තමයි වැදගත්ම පංචසුකූපන උපාදාන ඛණ්ඩේසු ඒ උපාදාන ඛණ්ඩ පහක් තියෙනවනේ හතරක් නෙවෙයි එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි හතරක් නෙවෙයි පහක් තියෙනවනේ කොහෙද තියෙන්නේ මේ කතා කරන්නාගේ මේ අභ්‍යන්තර ජීවිතයේ තුල රූපත්වය තුල සහ සංඥා සංකාර සහිතව තියෙන එක විඥානත්වයක් තියෙනවා. විඥාන කෙනෙක් තේරුම් ගන්න ඕන පසුගිය සතිවල කරන සාකච්ඡාවේ ටිකක් වෙන විදිහේ සාකච්ඡා වෙච්ච බවක් පේනවා. ආයෙගෙන ඉතලා බලන්න. පංචේසු උපාදානස්කන්ධේසු උදයබ්බ්‍යානුපස්සී විහෙර. මේක උදේ සහ වය දැකමින් ඉන්න. මේක අපතුල තියෙන දැන් මේ ඇතුලේ. සත්‍ය අවබෝධ සඳහා ගා දුර යන්න නෑ, ළඟට ඉඳයි කියන. Taman ළඟටම එන්න ඕන. Taman තම දර්ශු කරලා බලන්න. ඉති රූපං ඉති රූපස්ස සම්දු. මේක නේද රූපේ කියන්නේ. ආහා. අද රූපා කියනකොට ඉගෙනගත් ඔක්කොම මේ අධර්ම කාරණා ඔක්කොම ආයි හොයන එක නෙවෙයි. ඒ සුතාදත වචස පරිත හිම්ම මේක තියාගෙන. ඒකෙම හිම්ම ගෞරවය තියලා තමන් තුල වෙනවා. මේක නේද මේ රූප කිවි. මේක නේද විඤ්ඤාති රූප කිවි කියලා ඒ කාට හරි අඬ ගන්නකොට තමන්ට තේරෙන්න ඕනේ මේක තමයි කාය විඤ්ඤාති. කතා කරනකොට තේරෙන්න ඕනේ මේක තමයි පචී විඤ්ඤාති. අනේ විදිහට. ඉති රූපං. ඒක උදාහරණයක් පන්නනයි කියනොත් ඉති රූපස සමුදියු. හා මේක නේද මේ රූප සමුදි. පටන් ගන්න. ඉති රූපස අත්තංගම. මෙන්න රූපේ අහවර වෙල යන හැටි, ඉවර වෙල යන හැටි. මැරෙනවා කියන එක නෙවෙයි. රූපස අත්තංගම කියන්නේ. මේ ඇතුළ සිද්ධ වෙන දේක් දැන්. ඉති වේදනා මේක තමයි වින්දනේ. මේක තමයි වින්දනේ හටගන්න. මේක තමයි වින්දනේ අහවර වීම. මේක තමයි මතකය. මේක තමයි මතකේ පටන් ගන්න හැටි. මේක තමයි මතකේ ඉවත්වෙන හැටි. මේක තමයි සිතිවිල්ල. මේ තමයි සිතිවිල්ල ඉවර හටගන්න හැටි. මේ තමයි ඉවර වෙන හැටි. මේ සංකාර කියන වචනෙට දැනට දුන්න තේරුම තමයි සිතිවිල්ල. හොඳේ ඊටහා යන්න පුළුවන්. මේ පය දෙකට පමණක් දුන්න තේරුම. ඉති විඥාන විඥානත්වය සවිඥානික බව නේද මේ මතුවේ ඉන්නේ. දැන් අර වේදනා කියන එක කිව්වා වගේම දැනනවා කියන එකයි. දැනුම දැනුම කියන්නේ නොලෙජ් නෙවෙයි. දැනිල්ලක් වෙනවා එකපාරට. පැවැත්මක් තියෙනවා කියලා දැනෙන්නේ. මේක නේද සවිඥානකත්. මෙන්න මේක නැත් ඉති සං විඥානස්ස සමුදය මේ විඥානයේ පටන් ගන්න මේක නෙවි. ඉති විඥානස්ස අත්හංගම ඒ විසවිඥාන සත්‍යයේ ඉවර වෙන තැන. අයම් දික්කවි අත්මෝ හේතු. මේක තමයි අටවෙනි හේතුව. අටවෙනි කදනම අටවෙනි කාරණේ අටවෙනි උදව්ව. ආදි බ්‍රහ්මචරි කාය සංඥාය ආදි බ්‍රහ්මචාරික ප්‍රඥා අපපටිලද්ධාය ප්‍රතිලාභාය මෙතෙක් ලැබිච්ච නැති ඒකේ ප්‍රතිලාභයක් ඇති තමන් ලබා ගන්නට උදව් වෙනවා. ප්‍රතිලද්ධාය දියෝභාවය ලැබිච්ච දේ වැඩි වෙනවා. වේපුල්ලාය භාවනා පරිපාරිකූර්ය සංවත්තති. ඔය හත එතකොට අප දන්න කාරණාමයි. නමුත් ඒ ආදි බ්‍රහ්මචාරීක පඤ්ඤාව කියන එක ඊ තමන්ගේ හදවතේ මතුවෙච්ච සද්ධාවේ ගිනි දැල්ල තියාගන්නත් නොනෙමී තියාගන්නත් නොනිවා තියාගන්න උදව් වෙන කරුණටක් තමයි කිවේ සම්මා සම්බුදු සරණයි අපට බණ කියන්නට. තිරුවන් සරණයි සත්‍යසුමනි තාමත්ම කෘතඥතාවෝ පොයින් කතා කරන්න හිතුවේ අත්‍යවම මේ සූත්‍රය දිහා බලාගෙන ඉන්න කොට ඔබතුමා විස්තර කරපු කරුණු අනුව අපිට මේ මාර්ගයේ පටන් ගැනීම සහ අවසානයේ යන යන විදිය කියවුණා කියලා වගේ තමයි තේරුම් ගත්තේ. මොකද පටන් ගන්න අවශ්‍ය විදිය ගුරුවරයෙක් සවා ගන්න හැටි, ගුරුවරයෙක් ළඟට ගියාම පවතින හැටි, ඊළඟට තමන්ගේ තුළ සීලය තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න හැටි, ලද බෞෂ්‍යභාවය ඇති කරගෙන ඒ බෞෂ්‍යභාවයේ වචනෙන් කියන්න පුරුදු වෙන හැටි. ඒ මානසින් තේරුම් අරගෙන මානසින් හිතලා බලලා තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගන්න විදිය ඒ আদি වශයෙන් එකට අවශ්‍ය විරිය ගැන ඊළඟට එවැනි විරියක් දරන අය පිරිසක් මැදට ගියාම හැසිරිය යුතු ආකාරය ගැන ඒ සියල්ල අවසන් කළා ඔබතුමා ඊටම ලස්සනට මේ අවසාන අටවෙනි එක විස්තර කරනකොට පංච උපාදාන කන්දේසු කියලා පටන් ගත්තේ ඡේදයේ ඇත්තටම මේ උදේවය දැකමින් ඉන්න අවශ්‍ය බව කියනකොට ඊටට ආවේ මේ තුල සම්පූර්ණම ධර්ම මාර්ගයේම තියෙනවා නේද කියන එක වගේ. ඉතින් අද දවසේ සාකච්ඡාවට අපි අවතීන වෙන්න අපේ කල්‍යාණ මිත්‍රයන්ගේ ඉල්ලනවා මේ සම්බන්ධයෙන් යම් කිසි නොතේරුම් තැනක් හෝ එහෙම නැත්නම් යම් කිසි එකතු කිරීමක් කරන්න කැමති නම් ඒක මේ වෙලාවයි කියලා තෙරුවන් සරණයි. දෙවන සම්මයි සතිය දුන්න දෙවන සම්ම හැමෝටම මට මේ පොඩි වචනයක තේරුම තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍යයි සතිය තුමනි. මේ අර හත් වෙනි කොටසේ යතේ යතේ කියන අරියං වා තුන්හි භාවං නාති මඤ්ඤති කියලා. ඒකකොට අතිමඤ්ඤණයක් නොකරනවා කියන අර්ථයක් වගේ තියෙන එක සිංහල තේරුම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සතිය තුමනි. දෙවන සම්මයි. නාති මඤ්ඤති කියන්නේ ඒක කඩා ගන්න එපා කියන එක. ඒක අයින් කරලා දාන්න එපා කියන එක. අති මඤ්ඤති කියන එක නෙවෙයි නාති මඤ්ඤති කියන්නේ. සිංහල පොතේ කොහොමද ඒකට දීලා තියෙන තේරුම යැත්තන්? මේ සත්‍යතරයි මේ මම සිංහල පොතේ එක පොතක නම් අර අනානා කතිකෝ කියන එකට දීලා තියෙන එක නම් බොහොම වෙනස් අර්ථයක් තියෙන. ඒකයි සමහර දේවල් එතන තියෙන්නේ අන නොලැබූ කතිකේ කියලා. නමුත් දැන් අපිට තේරුණා දැන් පිටස්සක් මැදට ගියාම නොඑක්මොයිඩ් දීගෙන කතා කරන එක තමයි නානා කතික කියලා කියන්නේ. මේ නොකරන එක අනානා කතික කියලා. මේ නාති මඤ්ඤ කියන එක ගැන පොඩ්ඩක් මම හොයන්නම්. මේ අන්තිමට තියෙන්නේ එතන තියෙන්නේ ආර්ය සිෂ්ටි භාවයයි කියන රද සිව්වෙනි ධ්‍යානයේ සමවැදීම හොඳට අනතනක් නැහැ කියන්නේ. ඒ අතරේදී අපි සිෂ්ට චන්ද්‍රානි අපේ මේ ධර්ම සාකච්ඡා මණ්ඩපයට එකතු වෙලා ඉන්නවා. ඉතාමත්ම ගෞරවයෙන් ඔබතුමිය පිළිගන්නේ ඔබතුමියට අවස්ථාවක් කරගන්න කැමතිද අපිට මේ සම්බන්ධයෙන් යමක් පැහැදිලි කරන්න සුචන්දානි? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් අපි මේ කරුණ අත දැනගෙන තියෙනවා. එතනින් දැනගෙන තියෙන්නේ ওই කියපු කරුණ වෙන කෙනෙකුට පවරන්නේ නැතුව. ඒ කියන්නේ අපි වෙන කෙනෙකුට පවරන්නේ නැහැ. අපි වගේ කතා කියන්නේ නැහැ. ආදී ශබ්දතාවය කියන ඔන්න ඔය ආකාරයේ තමයි අපි ගුරුරු කියලා දුන්නේ. මොකද ඉතාලම වැදගත් මේකට සම්බන්ධ කරා අපේ ගුරුතුමා මංගල සූත්‍රය. ඒ මංගල සූත්‍රයේ දක්වන්නේ මේ කරුණ කියන එක අපිට සම්බන්ධයෙන් දෙලා තියෙනවා. ඉතින් ඒකට තියෙන්නේ අර කිව්වා වගේ මේ මහත්මිය දැන් සත්‍යීතුමා අම්මනේ කියලා දුන්න බොහෝම ලස්සනට කරුණ වට ඒ කියන්නේ ගුරු ඇසුර උපදේශ ගැටළු නිදාකරණය විනය මුල් කරගෙන හැසිරෙන ආකාරයේ ශ්‍රවණ ධාරණය ඊයේ වර්ධනය කරගන්න හැටි අනවශ්‍ය කතා ඊළඟ ධර්ම කතා ඊළඟ සංආදී නිශ්ශබ්දතාවයේ එම වෙනත් කෙනෙකුට පවරන්නේ නැහැ කොහොමද නැති කතා ඊළඟට අපි විපස්සනාවකට යන්නේ මෙතෙන්දී අනිත්‍යයි මුල් කරගෙන ඒ උදේවේයි අපි අරගන්නේ ගන්නෙ මොකේද පංච උපාදානස්කන්ධ. එතකොට අනිත්‍ය සංඥාව අපි යොමු කරේ මෙතන, ඒ කියන්නේ සායෝතික වශයෙන් අපි යොමු කරන්නේ පංච උපාදානස්කන්ධ. කාම, පුජ්‍යල භාවයේදී මේ ආදි බ්‍රහ්මචර්යාව, ප්‍රඥාව පුරුදු කරන්න මේ අට උපයෝගී කරගන්න. තෙරුවන් සරණයි. ගන් සර් මෙසේජ් සඳහන් මේ ජස්මාත්‍යා ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුර ලැබුණා කියලා හිතනවා. සමතුලිත සම්බන්ධ වුණා. හොඳයි හොඳයි. තේරුම් ගන්න. සබ්ස්ටිටියුමනි ඔබතුමාගේ හඬ ඇහෙන්නේ නැතුව කියා අපිට. ඇත්තටම ඔබතුමාට අපේ හඬ ඇහෙන්නේ නැතුව කියා. ඒගෙන සමා වෙන්න ජයන්ත මහත්මයාගේ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් අපිට ශිෂ්ට සංග්‍රහණයක තියලා ඉන්නවා. ඉතාම ගෞරවයෙන් මෙතුණිය පිළිගත්ත අපි ඒතුමියගෙන් අහලා තරමක කරුණු අපි දැන් දැනගත්තා. ජයන්ත මහත්මයා ඔබතුමාගෙන් ප්‍රශ්න අහපු නිසා ජයන්ත මහත්මයාගේ ප්‍රශ්නයට ඔබතුමා කිසි පිළිතුරක් මේ වෙලාවේ දෙනවද කියන එක දැනගන්න කැමති දේවල් සර්ණයි. සෙවන් තමයි සතියේතුමනි එතන මම හිතන ඇහෙනවා ඇති කියලා දැන් එතන කියන්නේ ආවේ කුෂ්ණින් භාවය හෝ නොපැන සිතයි කියලා. ඒ කියන්නේ අර නාති මඤ්ඤස කියන කෙනට කියන්නේ නොපැන සිතයි කියලා. ඒ විදිහටයි සිංහල පරිවර්තනය කියන්නේ. සෙවන් තමයි. දැන් අපි අපිට මතකද අර කරණීම කුසලේන අන්තං සන්තං පදංගි කියන කොට ව්‍යාරෝසනා පටිග සංඥා නාති මඤ්ඤේත කත්තචිනං කන්ති ව්‍යාරෝසනා පටිග සංඥා කියලා. එතන පද අති මඤ්ඤති කියලා කියන්නේ ඒ කොහොමාරි කෙනෙක් ගැන එතන නරක සිතින් සිද්වන සිතින් කෙනෙකු පහත් කරන් දෙපා කියන අදහස තමයි එතන තියෙන්නේ. තමන් ඉහෙල දාන්න දෙපාය අතිමඤ්ඤනා කරනවා කියන්නේ ඒක. ඒතකොට මෙතෙන්දී අපි ඒ කතාන්ත කතා කරන්න ගියාම අපි හිතමු මට මම දන්නේ නැත්නම් මම නිස්සද්ද වෙන නිසා කොහෙන් හරි අහපු එකක් මම කියන්නේ නුසුදුසු දෙයක්. මට හිතෙනවා මං ලොක් කෙක් කියලා මම දන්නා ඉගෙන කියලා මට එකපාර ධම්මකාරණය ගැන මම එකපාර කියන්නයි ඒකයි ඒකයි මේ අතිමඤ්ඤනා කරන්නයි කියන්නේ. බොහොම පිළි කියන්නේ මට ඒක තමයි හිතෙන්නේ බුදු සරණයි. තවත් කාට හරි ප්‍රශ්නයක් කරේ නිරාකරණය කරගන්න හරි දෙයක් තියනවද දැනට? සිරුවන් සර්ණයි මං හිතන්නේ ආයෙත් සිතා මහත්මියත් අපිට හොඳට ඒ කර්ම සිද්ධාන්ත කරලා පැහැදිලි කරලා සමරිය හක්කතියක් නැත්නම් සංක්ෂිප්තව එතනදී ඇහුවා මේ අටවෙනි දේ ගැන කතා කරනකොට මේ පංච උපාදාන ස්කන්ධයේ ඉදිරියේ වැඩිම සම්බන්ධයෙන් එතනදී ඇත්තටම මතක් වෙච්ච දෙයක් තමයි මේ අනිත්‍ය සංඥා සූත්‍රයේ තියෙන කොයි කෙටි වඩනද අනිත්‍ය සංඥාව ද ඉතාමත්ම නිත්‍යාකාරයෙන් කළ යුතු වන්නේ කොහොමද කියන එක මේ අනිත්‍ය සංඥා වඩන එක එතන කියන්නේ ඇත්තටම මේ පිටම තමයි. කියන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදේ ඉති රූපස්සත් ගමෝ කියන ඒ පිටම කිවිදනා ඉති සංඥා ඒ ආකාරයෙන් පංච උපාදානස්කන්ධයේ උදේ වය බලනවා. ඒ තමයි අනිත්‍ය සංඥාවත්ම කියන්නේ කියලා. එතකොට මතක් වුණා ඇත්තම නැවත වරක් අර මතක් පිටර සීල සූත්‍රයේ ගිහාම කියනවනේ සිල්වත් සිත්යෝ විසින් කුමක් කළ යුතුද කියලා උදාපන්න වෙන්නේ. එතනවත් කියන්නේ අර 11 සාකාරයෙන් ඒ වඩන්න කියන අනිත්‍ය දුක්ඛත රෝගතෝ කියලා. ඉතින් ඒ එතනක් කියන්නේ මේ අනිත්‍යතාවය මේ ආකාරයෙන් වදනවා කියන්නේ ඊට පස්සේ සෝතාපන්න ඉක්ෂවත් ශ්‍රී මාර්ගඵලයන් සඳහා එහෙම කළ යුතුයි කියලා ඊට පස්සේ රහතන් වහන්සේත් මෙහෙම කළ යුතුයි විච්ඡදම් සුතවේ විහරණ සඳහා තමයි මේ කරන්නේ කියන එක පැහැදිලි කරලා තියෙන හින්දා මේ කොටස අටවෙනි කොටස මම හිතනවා හැම දැනකටම එක ආකාරයෙන් යෙදෙනවා කියන එක ඒ ආකාරයෙන් හිතා ගන්න පුළුවන් කියලා ඒක පොඩ්ඩක් ඉවත් කරන්න ඕනේ කියලා හිතුවා. සිරුවන් සර්ණේ ජාස්මාත් වැදගත් ස්ථානයක් ගැනයි ඔබතුමා සඳහන් කරේ. මොකද ධර්ම මාර්ගයේ යනකොට අතරම තථාගත වචනෙින් කියලා තිනවා යම් කිසි කෙනෙක් සෝවාන් ඵලය බලාපොරොත්තු වෙනවා නම් කල යුත්තේ මෙයයි. නම් කිසි කෙනෙක් සත්‍යාගාමී ඵලය බලාපොරොත්තු වෙනවා නම් ඒ එවැනි කුච්චලෙකුත් කලෙස්ටි මෙයමයි. රහත් මාර්ගය දක්වාම කළ යුත්තේ මෙයයි කියලා. එහෙම නම් ඉතින් අපි තේරුම් ගන්න අවශ්‍යයි කියලා හිතෙනවා අපිටත් කරන්න තියෙන්නේ මේකම තමයි කියලා. ඉතින් මේ දේ ඇත්තටම අර සත්‍යිකම ඉතාම ලස්සනට මේක පැහැදිලි කරනකොට අර කොහොමද මේව ගැන බලන්න ඕන හැටි කියලා එතුම අපිට තේරුම් කරලා දුන්නා. මේ සූත්‍රයක තියෙන කරුණු ඇත්තටම අපි කලින් මේ ගැන කතා කරලා තියෙනවා. ඇත්ත මේ මම ගොඩක් කතා කරන්න නෙමෙයි හදන්නේ. නමුත් මේ පොයින්ට් එක විතරක් කියලා අපි අනිත් කලයන් වීඩියෝ මොනමු. මොකද මේ සූත්‍රය ගත්තාම ඇත්තටම මේක මේ කතාවේ වටෝරුවක් වගේ කියලා. මොකද වෙද මහත්තයා කතාවේ වටෝරුවක් කියලා දුන්නාම අපි කතාවේ වටෝරුව සම්බලගොන්නේ නෑනේ. කතාවේ වටෝරුව අපි ගෙදර ගෙනිහිල්ලා ඊට පස්සේ ඒකේ තියෙන જાති එක එක අපි සොයා ගන්නවා. සොයා ගන්න අපි කැලේට ගිහිල්ලා මේවා අරලු ගුළු නෙල්ලි කියලා ඒවා සොයාගෙන ඇවිල්ලා ඒව සම්බල තමයි අපි ලෙඩේ හොඳ කරගන්න බොන්න ඕනේ. ඉතින් එවැනි සත්‍යයක් තමයි මේ සෑම සූත්‍රයකම තියෙන්නේ කියලා හිතනවා. මේ තියෙන කරුණු සත්‍යතුමා කිව්වා වගේ මේවා අපි තුලින්ම දැකලා මේක නේද මේ කියලා දැකලා ඒ සම්බන්ධව තමන්ගේ මනස යොමු කරලා යොන්සෝ මනස්කාරය සත්‍ය මේක පිටාමත්ම අවශ්‍යයි. මොකද තථාගතයන් වහන්සේ කියලා තියෙන ධර්මතාවයන් ගැන කතා කරනකොට යම් කිසි ධර්මතාවයක් එකක් තියෙනවා නම් අපි සුරුතු පුහුණු කරන්න එහෙම නැත්නම් තේරුම් ගන්න ඒකම ධර්මතාවය විදිහට පෙන්වලා තියෙන්නේ අප්‍රමාදය. අප්‍රමාදය අපි දන්න අප්‍රමාද නොවීම කියලත් අපි ඉගෙන ගන්නවා. ඒ වගේම සතිය යෝනිසු මානසිකාරයත් එක තමයි මේවට ප්‍රයෝජන වෙන්නේ කියලා තේරුම් ගන්න තියෙන්නේ. සතියේ ඉන්නකොට තමයි මේ දේවල් Taman තුල තියෙනවා කියන එක තේරුම් ගන්න. එහෙම නැත්නම් අපි මේ පොළවල ලියලා පොත්වල ලියලා මේ කොයිතරම් පාඩම් කරත් අපේ ළඟාවිය යුතු ගෝල් එක එහෙම නැත්නම් අපේ අවසානයට අපි යන්න නෙමෙයි අපේ බලාපොරොත්තු ඉටු වෙනවද මේ විදිහට තේරුම් ගත්තාම කියන එක තමයි එතුමා අපිට තෝරලා දුන්නේ මේවා තමතුලින් දකින්න ඕනේ කියලා. ඒ අනුව මම හිතනවා අපේ සාකච්ඡාව මේ පංච උපාදානස්කන්ධය තේරුම් ගැනීම සඳහාම අපි භාවිතා කරොත් හොඳයි කියලා. මම මුලින්ම යොමු වෙන්න කැමති ડોક્ટર මාධවට ඔබතුමාට අපිට දැන් කිසි ආලෝකයක් මේ සම්බන්ධයෙන් ලබා දෙන්න පුළුවන් නම් තෙරුවන් සරණයි. හැමෝටම සම්මා සම්බුද්ධ සරණයි. මම හිතන්නේ බොහෝම දේවල් අපි අතුලත් කරගත්තා. මේ මම සබදුරට එකතු කරන්න මට බලාපොරොත්තු වෙන්නේ එකක් තමයි මේක හරියම ලස්සන අර තමන්ගේ තියෙන අඩුපාඩුකම් දැකලා ඉස්සෙල්ලම තමන්ගේ ගුරුවරයෙ කල්යාණ මිත්‍රයෙ තමන් මේ මගේ යන තමන්ගේ අයිඩල් එකක් ඒ කියන්නේ හොඳට මේ මාර්ගය යන තමන්ට වැඩි හොඳට අර මාස්ටර් කෙනෙක් සුබවදී කෙනෙක් ප්‍රතිරූපයක් තමන් ඉස්සර වෙලාම මේ අරමුණු කර ගන්නවා. ඒක තමයි ඒ කියන්නේ අපිට තමන්ට සාම වෙන්න බැරි තමන් ඉස්සරහට වෙන්න ඕන කියන ඒ තමන් ප්‍රතිරූපයක් හදාගෙන මම මෙන්න මෙතෙන්ට මෙන්න මේ වගේ කරනවා කියන එක ඉස්සෙල්ලාම ප්‍රතිරූපයක් හදාගන්න. ඒ හදාගන්නවා කියන එකයි මේ අර මේ 1 2 3 4 5 6 7 8 කියන කිකේ හොඳට හිතලා බැලුවොත් තමන් දැන් එතන නැහැ. තමන් යම් මෙන්න මේ වගේ මෙන්න මේ වගේ කල්යනා මිත්‍යෙ මේ වගේ ජතිපෞතුම් කියන කෙනෙක් තමන් ආශ්‍රය කරන්න තමන් ගියේ ශක්තියෙන් ජීවත් කර ගන්න ආධාර උපකාර කර ගන්නවා. ඒ කියන්නේ අපි හැම වෙලේම අර හොඳ පැත්තට මේ හරවන්න තමන් නිකන් පාපයක් විදියට ජයගෙන ඉන්නවා. මේ දෙවෙනි එක තමයි මට එකතු කරන්න තියෙන්නේ මේ අපි කතා කරා මේ ආලය කියන එක ගැන. ඒක හොඳටම කියන දෙකක් තමයි දැන් ඔය ආලය ඇත්තටම ඔය අපි අර ඒ මතක් කරලා දුන්නා වගේ මේ ආලය ඇත්තටම Tamante වැදෙන්නේ මේ මෛත්‍රියයි කරුණාවයි අතරට. ඒ කියන්නේ අපි හැමෝම අර කර්මීමිත සූත්‍රය මතක් කරා වගේ එක දරු අපි කියේ ප්‍රේම වචනේ ආල නෙවෙයි අපේ සාහල සතිසුම මම කියන්නේ හැදී මේක මේ දිගටම වැඩිගෙන යනකොට මේ මෛත්‍රිය මේ මෛත්‍රිය යම් ප්‍රමාණයකට වැඩි එනකොට තමයි මෙන්න මේ සමංගෙ මේ සීල කොටසක් සමන්ත යම් ප්‍රමාණයකට තේරෙන මොකද කර්මවිත සූත්‍රයේ එන කර්මවිත සූත්‍රයේ එන එක දරුවෙක් ඉන්න මවක් වගේ මේ බුත් ලෝකෙතම මෛත්‍රිය කරන්න තමන්ට ඇයි එහෙම දෙයකට තමන් යොමු වෙන්නේ කියන තැන ඉඳන් තමයි මෙන්න මේ ඇයි මේ මම මේ සීලයක පවතින ඕන අන්න ඒ පිට තමන්ට යම් අවබෝධයක් එන්නේ ඇයි මම මෙහෙම කරන්න ඕන කියන එකේ ඇත්තම අවබෝධය එන්නේ නොය මෙත්තා මෙත්තාව මේ ලෝකෙකම ඒ කියන්නේ ඔක ඉස්සරහටම යන්න කියොත් මහත්තයා අප්‍රමාණයටම ගෙන්න තරමට මේ මෙන්න මේ තුන් ලෝකෙම මේ මේ 31 ලෝක සැලෙම ඉන්නේ මේ දුකේ තියෙන දේ යම් අවබෝධයක් ආවට පස්සේ තමයි තමන්ට මෙන්න මේ සීලේ කොටස ඇයි මෙන්න මෙච්චර දුරකට වඩන්න ඕන කියන එක යම් අවබෝධයක් එන්නේ. අනිත් එක තමයි දැන් අපි ඔක්කොම අන්තිමට ගිහිල්ලා මේ වැටෙන්නේ සංකීර්ණ පංච උපාදාන ස්කන්ධේම මේ උදය වය මෙන්න මේ ඇයි මම මේ සීලේ දියුණු කරන්නේ මොන හේතුවක් නිසාද මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය. ඒ කියන්නේ මම මේ ලෝකෙක ජීවත් වෙනවා මම මේ ලෝකෙක පවතිනවා මම මේ ලෝකයක් මම හදාගෙන ඉන්නේ මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයෙන්ම නේද මොන 31 තලයේ හිටියත් මට තියෙන්නේ මෙන්න මේ ඒ තලයට අදාළ රූප ඒ තලයට අදාළ වේදනා ඒ තලයට අදාළ සංඥා චේතනා සංඥා සංස්කාර විඥාන කියන ඔන්න ඔය අවබෝධය තමන්ට ඇති වෙන්න තමන් අනිත් පැත්තට ගිහිල්ලා දැන් අපි ගොඩාක් වෙලාවට ප්‍රායෝගිකව ඉස්සල්ලා කරන්නේ අර පානජාතයට බයත අදින්නාදානයට බයත අපි සීලය යම් තරමකට අපි ආරක්ෂා කරන්න බැලෙනවා මෙන්න මේ දේවල් ඇයි මේ ලෝකිතව මෙත්තාව කරන්න ඕන ඇයි මේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවයේ යම් තරමකට තමන්ට අවබෝධ වෙනකොට තමන් අනිත් පැත්තට ගිහිල්ලා මේ සීලය බයකින් නෙවෙයි මම මේ සීලය ආරක්ෂා කිරීම තුලින් මම මේ උපාදාන ස්කන්ධ නැවත නැවත සකස් කිරීම දුකක් බව වැටහීම තුලින් තමන්ගේ සීලයන් ආරක්ෂා වෙනවා මේක අනිත් පැත්තට යන ගමනක් වෙනවා අන්න ඒක තමයි මට එකතු කරන්න තියෙන්නේ මම හිතන්නේ මම තව මේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව දීලා අපි මේ සාකච්ඡාව තවත් ඉස්සරහට ගෙනියමු සම්මා සම්බුද්ධ සරණයි තිරුවන් සරණයි ડોක්ටර් මාදර් ඇත්තටම ඔබතුමා කියපු කාරණා වලින් ඉතාම හොඳ දෙයක් තේරුම් ගත්තා අපි කල්පනා කරනවා ඇයි මම මේක කරන්නේ කියන එක හැම දෙයකම මේ ප්‍රශ්නේ ඇහුවොත් හොඳයි කියලා හිතුණා. මොකද අද මේ විදිහට අපි මේ කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා මේ විදිහට ඇහුම්කන් දීලා මොකක්ද මේ කරන්නේ? මොකකටද මේක කරන්නේ කියන එක තේරුමක් ඇතුව කරනවා නම් තමයි අපිට මේ දේවල් වලින් ඒ කියන්නේ අපි ඇත්තටම අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වචන තමයි හිතට එන්නේ. අපේ ගෝල් එකක් තියෙන්න ඕනේනේ. මොකක්ද අපේ ගෝල් එක? මොකකටද මේක මේ කරන්නේ? මොනවට මේ අහුම් කන් දෙන්නේ? මම ඇයි මෙහෙම හිතන්න ඕන? මොකද්ද මේ විදිහට හිතනකොට වෙන්න පුළුවන්? එහෙමනම් මේ සිත් මේ සිත් මේ විදිහට හිතනකොට මේ ගෝල් එකට ළඟා වෙනවද? ඒ විදිහට අපිට කල්පනා කරන්න ඔබතුමා කියපු වචන ටික උදව් වුණා කියලා මම හිතනවා. ඇයි මම මේක කරන්නේ කියන එක. ඒ අනුව කතා කරලා බලනකොට මොකද මේ කරුණු අපිට අර ලිස්ට් එකේ තියෙන හතක්ම අරගෙන බැලුවාම අපිට තේරෙනවා මේ මෙතන අපි රැස්වලා ඉන්න කල්යාණ මිත්‍ර හැම දෙනාම ඇත්තටම මේ මට හිතෙනවා මේ ඔක්කොම මේ කරුණු හතම හොඳටම බාල්ට කරන අය කියලා. එහෙම නැතිනම් ඇත්තට මේකත් අපි තේරුම් ගන්න ඕන. අනිත් අය වෙනුවෙන් කතා කරන්න මට අයිතියක් නැහැ. නමුත් හිතෙනවා මේ විදිහට මේ කාලයක් තිස්සේ මේ විදිහට කියලා මේ සාකච්ඡා කරන්නේ ඒ සියල්ලම අපි තුල තියෙනවා කියලා. ඉතින් මේ අතරමේ කරුණම අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන කියලා හිතෙන්නේ. මොකද කතාවතෙන්වන්සේ කියපු අර වචන ටිකම මතක් වෙනවා එකම මේකමයි කරන්න තියෙන්නේ. අපිට කරන්න තියෙන්නේ මේක සෝවාන් වෙන්න සෝවාන් වෙච්ච පුද්ගලයෙක් කරන්න තියෙන්නේ මේක සකදාගාමි වෙන්න සකදාගාමි වුණ කෙනෙක් කරන්නත් ඕනේ මේක. පියාදී වශයෙන් උන්වහන්සේ අපිට කියලා තියෙන නිසා අපි හැම වෙලාවෙම බලන්න ඕනේ මේක අපි තේරුම් අරන් තියනවාද. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ උදේවය දකින්න කියන එක අපි කතා කරන්න ඉස්සර වෙලා අපි මේ පංච උපාදානස්කන්ධය කියන එක තේරුම් අරගෙන තියෙනවද කියන එක අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ඒකේ හරියට අපේ ජීවිතයේදී දකින්න හැටි අපි තේරුම් අරගෙන නැත්තම් අපිට මේකේ උදේවය දකින්න පුළුවන්කම කැටි වෙයි කියන අදහස වගේ හිතට ආවා. ඥාතවදී පද්මසිරි මහත්මයාට යොමු වෙන්නද ඒ සම්බන්ධයෙන් අපිට පොඩක් දැනුමක් ලබා දෙන්න කියලා තෙරුවන් සරණයි. දැහැන්නේ පද්මසිරි මහත්මයා මයික් එක මියුට් කරලා දාන්නේ තියෙන්නේ. පංච උපාදානස්කන්ධනේ උපාදානස්කන්ධයි කියලා ගන්න තැන තමන් මොන මට්ටමෙන්ද තේරුම් ගන්න තියෙන්නේ, තමන්ට ඒක දැනෙන්නේ කොහොමද කියන කාරණේ ඇත්තෙන්ම මූලිකව දැනගන්න එක තමයි ගොඩක්ම වටින්නේ කියලා මට තේරෙනවා. ඒ කියන්නේ මොකද අපි මෙතන තේරුමක් නැතුව මේක වචනයක් වශයෙන් අරගෙන යමක් කරනවා නම් ඒ වෙනුවෙන් අර්ථය සම්පූර්ණ වෙනවද කියන ගැටලුව මතුවෙනවා. ඒක නිසා මෙන්න මේ පංච ස්කන්ධයෝ පංච උපාදාන ස්කන්ධය වශයෙන් සැලකන්න හේතුන්නේ මොකද කියන එක මෙතන ඇත්තම සත්‍යජිත් කුමාරය වැනි මේ අපිට වඩා දහම් කරුණු දන්න සම්පූර්ණ ඒ නිසා ඒ යකින් ඒ කාරණේ කොයි වෙලාවක හරි වඩා හොඳින් විග්‍රහ කරලා ගන්න පුළුවන් නම් ඒක අපි හැමෝටම හොඳ ඉලක්කයක් වෙයි කියලා මට කියන්න පුළුවන්. ඒ මට තව ප්‍රශ්නක් දැනගන්න හිතුණා. මෙතන මේ කියවුණු සූත්‍රයට අනුව ඇත්තම මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්ය දමන ධම්ම ප්‍රතිපදාව කියන මේ කාරණා හතරම නේද මෙතන විග්‍රහ වෙන්නේ කියන අර්ථය ගැන මට ඇත්තම මට එහෙම අදහසක් ආවා. ඒ ගැනත් සත්‍යජිත් කුමාරගෙන් කරුණු දැනගන්න කැමතියි. සර්වන් සර් එරන් සම්මේ පදිසි මහත්තයා මම හිතන්නේ අපි දැන් සත්‍යජිතුමාට යොමු වෙන්න වෙලාව හොඳයි කියලා. සත්‍යජිතුමා හිතාම කරනවා ඔබතුමාට යොමු වෙන්න මෙතෙක් කතා කරපු දේට යම් කිසි තවත් එකතු කළ යුතු යමක් ඇත්නම් අපට ඒ පහදා දෙන්න ලෙස ඉල්ලා සිටින තේරුවන් සර්. ඒ සම්මා සම්බුද්ධ සරණයි. මේ කෙඩි වැඩි අවධානය යොමු කෙරේ අපි අවසානයේ සඳහා ඒක හොඳයි. ඒකම තමයි අපිට අවබෝධය සහ වඩාම ලං වෙච්ච දේ. පංච උපාදාන ඛණ්ඩයන් තේරුම් ගන්නට. ඉතින්නේ ඒකම තමයි භවයෙන් එහාට දෙයක් නැහැ තේරුම් ගන්නට. අනිත් හැම එකක්ම මාර්ගය. තේරුම් ගන්න මේද? තේරුම් ගන්න තරමට මම නොවන්න පිලිසියන පිච්චිලයා තේරුම් ගන්න තරමට මායාව අතුරුදහන් වෙලා අපි පැලඳින් ඉන්න දෙස් මොහොන ගින්ගි පිච්චිලා ඒකයි ඕන වෙන්නේ. දැන් දැන් හිතේ තියෙනවානේ මේ රූප ගැන අපි කියන්නේ විසි ආකා විපස්සනාවකට මේ අනුපස්සනා කරනවා කියලා මේ කියලා හිතා ගන්නවා කියලා. අනුපස්සනායි කියලා ධම්මානුපස්සනා නෙවෙයි එතන අර සූපං අත්තතෝ සමනුපස්සති කියලා වාකි කියලා හිතා ගන්නවා කියලා අපි කියන ගැත්. ඔය කියලා හිතා ගන්න ඒවා 20 පිච්චිලා. මොකද අර දැන් අර දැන් කිවිමින් උදය සහ වය උපාදේ සහ වය. වය කියන්නේ වැයවීම. අහිංගලය. අතුරුදහන් වීම. ඒ පහ නම් මගේ මුළු පැවැත්ම කියන එක. මගේ කියන්නේ මේ දැන් එක්කොටම පුජ්‍යල භාවයක් තියෙනවනේ. ඔය පුජ්‍යල භාවයේ පැවැත්ම ඒ ටිකයි. විරස්තන ආකෘති තමයි. සාරිපුත් මහ රහතන් වහන්සේ කියන්නේ මකුළුවාගේ ළඟ තියෙනම තේසනා ළඟ තියෙන ඒ කුරා කුඹිය ළඟ තියෙන ඉපා ඒකයි මේකයි වෙනසක් නැහැ. ධාතු විතරක් නෙවෙයි. ඒ කියන්නේ පඨවි මොකද? රූප ධාතු පමණක් නෙවෙයි. රූපී ධාතු පමණක් නෙවෙයි. විඥාන ධාතු පව වෙනසක් නැහැ. මතක තප කලකට කලින් දැනගත්ත පිළිඟු පිටි කියලා කාබෝහයිඩ්‍රේට් එක විදිහට ඒකෙන් පාන් හදලා තියෙනවා, කේක් හදලා තියෙනවා, රොටි හදලා තියෙනවා, පිට්ටු හදනවා, නූඩ්ස් හදලා තියෙනවා. ඒක එක එක જાති තියෙනවා. මේ ආකෘතියේ පැවැත්මට අපි හවුල තියෙන්නේ. ඔය මේ ධර්ම සාකච්ඡා මේ සාධන සිස්තරේට සම්බන්ධ වෙන ගෞරවනීය භික්ෂුන් වහන්සේ නම හැමදෙස්සෙම කියන කියලා දෙන්න උත්සාහ ගත්තා. පෞතින ලෝකයේ මම සහ පෞතින ලෝකයේ ඉන්නවා කියන්නේ ඒ වගේ. දැන් අර තිරිඟු පිටි වලින් එකම තිරිඟු පිටි වලින් හදපු තැන් එක එක ධාති වල තමයි අප පුජ්‍යල භාවයන් කියන්නේ. දැන් මෙතන මේ කතා කරන පුජ්‍යල භාවයක් තියෙනවා. ඒ පුජ්‍යල භාවය සංස්කරණය වෙලා තියෙන හේතු සහිතයි. සංකතං අபிසංකරොන්ති කියලා ඉගෙන ගත්තේ අපි. මේ සංකතේ එක්තරා වෙනම ක්‍රමයකට අபிසංකරණය කියලා කියනවා. අර තිරිඟු දෙය, තිරිඟු පිටි ටික අරගෙන පාන් ගෙඩියක් වගේ හදලා තියෙනවා. ඒක සමහර අය නූඩ්ල්ස් වගේ වෙන්න පුළුවන්. සමහර නිෂ්පාදනයන් කීරියෝස් වෙන්න පුළුවන්. චිප්ස් දෙල් තියෙනවා. කේක් විදිහට තියෙනවා. ඒ තා පුජ්‍යල භාවය. අපි ඒක හිසිරේ පහු කරගෙන ඉහිල්ලා සිරිඟු පිටියේ නේද මේ කියලා හොයාගන්න එක තමයි දැන් පංච උපාදාන කන්දේ හොයන්නේ. එතන ඒකෙත් තියෙන්නේ අර කාබෝහයිඩ්‍රේට් කියන කොටස නේද. ඒ සංයුති ඊට පස්සේ තේරුම් ගන්න. ඒකයි මේ වෙන්නේ. ඉතාම ළඟ දෙයක් බලන්න. බලන්න තියෙන ඉතාම ළඟ දෙයක්. ඒක හොයාගෙන ගත්තහම ඒක හොයා ගන්න ක්‍රමේ ඒක හොයා ගත්තහම Taman සතුටුදායකයි අර විමුක්ති ඥානෙ ඊට පස්සෙ එන්න පුළුවන්. ඒ විමුක්ති ඥානයත් එක්ක අර පොඩි සතිය හොඳ කල්යාණෙත් එක්ක යන තිස්සේ කිව්වා ඊට පස්සෙ අවබෝධාත්මක සීලයක තේනවා. ඒතොට සීලයේ තියෙන්නේ මේ අර ගිනි සිදුව පරිස්සම් කරගන්න. ආදි බ්‍රහ්මචාරියක පඤ්ඤාව පරිස්සම් කරගන්න. ඒකට හුලං වැදලා නිවෙන්න දෙන්න. මේ පැත්තේ ජනෙල් පළුව ඇරියොත් හුලං ඇවිල්ලා නිවිනවා. ඒකින්ද ඒක වහලා තියෙනවා. මම Taman දන්නවා ඒක. Taman ආවෝදි තියෙන කොයි පැත්තෙන්ද මේක නිවෙන්නෙන්නේ කියලා. මොකද මේක පත්තු වෙලා තියෙන කොට තමයි මේක පේන්නේ. උපාදාන ඛණ්ඩයන් ඇති වෙලා නැති වෙලා අතුරුදහන් වෙලා යන හැටි. ඒක එකක් නැති වෙනකොට මම කියලා ඒ අර පුජ්‍යල භාවයේ ජීවු කරන්ට ඒක අල්ල ගන්න හැටි. මේ විශේෂ පුජ්‍යලයේ කැටිට පවතින දුර හැම මොහොතකම තව කොච්චර කල් පවතින්ද විශේෂ පුජ්‍යලයේ කැටිට මොකද්ද විශේෂය පැහැදිලිව තේරුම් ගන්න දේ තමයි සිරුර කියන එක සුන්නත් දූලි වෙලා අතුරුදාන් වෙලා යනවා පැහැදිලිව ඒ වගේම තමයි වින්දනයත් මට දැන නැහැ එතකොට අර අනන්ත වූ ශුන්‍යතාවයක් තුළ අනන්ත වූ විපස්සනාවක් තුළ අනන්ත වූ සතිමත් බවක් තුළ මේක දිගහැරෙන හැටි පේනවා. ඒ එතකොට ඔය තියෙන ඔක්කොම જાති අර කියපු කාරණා ටික බුදුහාම කියන්නේ මේ ටික ඊළඟ කොටස කියන්නේ ඒ ටයිට් පාස්සේ. අපි ඒකට ඩිංගම් මම මතක් කරොත් එහෙම ඒ ඊළඟට ඔය අතම අරගෙන උන්වහන්සේ කියනවා තමේන සබ්බ්‍රහ්මචාරී ඒවං සම්භවෙන්. එයත් එක්කේ භාවනා මාර්ගයට අනුයුක්තව ගමන් ගන්නා වන්දනා කරු. අපි ඔක්කොම වන්දනා කරු. මෙතන ගුරු නෑ, ගෝල නෑ. ඔක්කොම යනවා. උන්වහන්සේ කරුණාවෙන් උදව් කරන ඉච්චර. එතකොට තමේන සබ්බ්‍රහ්මචාරී කියේ ඒකයි. මේ ශ්‍රේෂ්ඨ වූ මාර්ගය තව තීරණ වෙත්තු කියලා අපි මේ පැහැදිලි ගමු සම්බ්‍රහ්මචාරී කෙනෙක්ට. ඒවන් සම්භාවයෙන් මේ ගරු කිරුල යාලක් හද ගන්න මෙන්න මේ රෙස්පෙක්ට් එක යට එනවා. අයං කෝ ආයස්මා සත්තාරං උපනිස්සය කියද අර කරුණු පළවෙනි එක මේ කියනවා නේද දෙතේ මම මතක් කරන්නේ එතකොට මේ අත්තා මේ ශාස්ත්‍රුන් වහන්සේ සමන්ත මග පෙන්වන ඒ ගුරු අපි ඉගෙන ගන්න කවුද ඒ ගුරු කියලා මේ කලින් ගුරු කියනකොට ගන්න එපා තීස කියනවා අදහස. සමන්ත ටෝච් එක ගහලා පෙන්වන එක්කන කවුරුන් නෝ. අනේතරම්ව ගරුත්ථානියන් සබ්‍රහ්මචාරින් යත්තස්ස තිබ්බන් හෙරොත් අප්පම් පච්චුපත්ති සංහෝ. ලොකු දැඩි හිරියෝතක් දෙක පිළිතුරන අපෝ මත මම නම් එහෙම ඉන්නේ මගේ ගුරුතුම අර මෙහෙමයි කියලා තියෙනවා. එතකොට ළඟට ගියාමත් එහෙම. එතකොට ප්‍රේමච්ච ගාර්වෝ ගෞරවය තියෙනවා අර බැඳිල්ල තියෙනවා. රෙස්පෙක්ට්ෆුල් ලව් එක තියෙනවා. අද්දා අයමාස්මා ජානං ජානාත් පස්සම් පස්සටි. අනිවාර්යෙන් මෙයා දැනගෙන තමයි මේක කියන්නේ. ඉතින්ට දැනගන්න ඕන දේ මෙයා දැනගෙන ඉන්නවා දැනගන්න ඕන දේ මෙයා කියන දැකලා තියෙනවා. එතකොට ඔය තරුණ අට ඊළඟට උන්වහන්සේ දේශනා කරන අයම්පි ධම්මෝ පියතාය ගරුතාය භාවනා සාමාන්‍ය ඒකී බව සම්මත. මේ කියපු ධර්මතාවය ඔය කියන්නේ අටක් කියවනේ ඔය පළවෙනි එක එතකොට පියතාවේ සඳහා ගරුත්වයේ සඳහා භාවනාව සාමාන්‍ය ශ්‍රමණත්වයේ සදා ඒකී භාව සංවර්ධිත. අර යුනිටි එක සඳහා පීඩනක. ඒක ඔය අතම එතකොට බාහිර වශයෙන් දෙන උදව්ව තමයි ඒ පර්ෂදය, ඒ සංසදය, ඒ කල්යාණ මිත්‍රයන් කර ඒ සත්සං එක එකම අරමුණක් ඔස්සේ යන්නේ. එතකොට එකම අරමුණක් ඔස්සේ යන්නේ මේ එතකොට කොම කරුණ ටික ඇවිල්ලා අවසාන දේ සමහර අභ්‍යන්තරයේ දකින්නේ පංච උපාදානස්කන්ධ දකින්නේ. කල්‍යාණ මිත්‍රයෙක් පැහැදිලි කිව්වා, පැහැදිලිව දන්නවා. ඉතින් අර නිශ්ශබ්ද හොයා බලන එක තමයි කියන්නේ අතිමඤ්ඤ නාමයෙන්ද පොඩට නිශ්ශබ්දෙන් තොල වේ නිශ්ශබ්ද වෙන්න කියලා කල්පනා කරලා මේ මාර්ගය සහ ඵලය දෙකක් කියලා පේනවා. හැබැයි ඉතින් මාර්ගයම තමයි ඵලය කියලා යන්නේ, ගමනම තමයි ගමනාන්තය කියලා තේරෙනවා. ඒකත් ඒ විදි වෙනසක් නැහැ කියලා මං කාටවත් පිළිතුරු දුන්න නෙවෙයි. ඉතින් මේක මේ මට මේ හිතාගත්ත බුදු සරණයි. තව ධර්ම කාරණා දන්න තැන උත්තමව ඉන්නව කතා කරන්න බුදු සරණ. සේවන් සරණයි සතුටුමනේ. අනිත් කල්යාණ මිත්‍රයන්ටත් එකතු වෙන්න පුළුවන් මේ වෙලාවේ. නම් වශයෙන් සඳහන් කරන්න නැතුව හැමදාම කරනවා ඉදිරිපත් වෙනවා නම් ඒක ලොකු හැම දිනාටම කරන උපකාරයක් වෙනවා. තෙරුවන් සරණයි. ප්‍රශ්නයකින් හෝ අදහසකින් එකතු වෙන්න පුළුවන්. ඒක ඒ දෙපැත්තෙන්ම ඇත්තටම ලොකු උදව්වක් වෙනවා කියලා තමයි තේරෙන්නේ. තෙරුවන් සරණයි. සමහර කාරණා කතා කරන හොඳයි සිද්ධාන්තය කියලා තමයි. ඒක නම් හරිනම් බුද්ධිමත් කෙනෙක් නම් බොහෝම ලස්සනට මේ කරුණු පහදලා දුන්නා. මම එක කරුණක් අපි මේ පුරුදු කරලා තියෙනවා භාවනාවලදී අපි උගන්වලා තියෙන කරුණක් මම මෙතන ඉදිරිපත් කරන්න. ආදි ධර්මචර්යාව ඒකට අවශ්‍ය, ඒකට ප්‍රඥාවට අවශ්‍ය මේ පදනම තමයි මේ මුල් කරුණු හතෙන් පෙන්වන්නේ. එතකොට අපි මේ පදනම උඩ මේ සංඥාව භාවිත කරන්න පුළුවන් තැනකට ගෙනාපුවම පංච උපාදානස්කන්ධ මුලින්ම ගන්න හේතුව අපේ ගුරු කියලා දුන්නා. ඒකට හේතුව පංච උපාදානස්කන්ධ වලින් තමයි අපි තේරුම් ගන්නේ පළවෙනි චතුරාර්ය සත්‍ය. දුක්ඛ කියන්නේ මොකද්ද කියන එක. ඒක අපි දුක්ඛ කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධ මම කියලා සංහාවෙන් අල්ලගෙන. එතකොට අපි මේක දිහා අර මේ සත්‍යධිතුම බොහෝම ලස්සනට කියනවා. අර මේ කිරුදු පිටි උදාහරණේ අරන් ඉවරදී අපි සම්පූර්ණ පුද්ගලෙක් කියලා අපිට පේන්නේ නැහැ මේකේ සමූහ සංස්කෘතික ධන සංඥාවෙන් වැහිලා. ඒ විනාවිදී හොඳම තීසමයි පළවෙනි චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද? මේ පංච උපාදාන ස්කන්ධ වල එල්ලීම. එතකොට අපි මේ භාවනාවට මුල් වෙන හැක් තමයි මෙතන තියෙන විපස්සනා කියලා. ඒකට අවශ්‍ය පදනම තමයි මේ පිටින්. දැන් මේ පිළිබඳව අපි දැනගන්නකොට මේ ඉක්මින් කරලා ඒගොල්ලෝ බලනවා අපි මේ කියන ආකාරයට මේ අධිෂ්ඨානචර්යාව ප්‍රගුණ කරලා මේ ප්‍රඥාව ඇති කරලා දෙනවා. බාදුරට නිරීක්ෂණය වෙනවා. ඒ කියන්නේ බොහොම අමාරු මේ විදිහටම දිනු කරගන්න එක කරන කොටයි කියන්නේ. ඊට පස්සේ උදේවේ ඥානය ගැන මුලින්ම ගස්සී පංච උපාදාන ස්කන්ධ අරගෙන බුදුරජාණන් වහන්සේ දීප පොළකම අනිත්‍ය සංයාව උගන්වන්න උත්සාහ කරන්න ගස්සී මේ පංච උපාදාන ස්කන්ධ. හිරිමානන්ද සූත්‍රයේ ගත්තොත් සත්මාචානන්ද අනිත්‍ය සංඥා. එතකොට කියනවා රූපය අනිත්‍ය, රූපය අනිත්‍යයි, වේදනා සංඥා සංකාර විඥාන මේ අනිත්‍යයි කියලා. දැන් මේකම තමයි මෙතන අරන් තියෙන්නේ. එතකොට අපි මෙතන කරුණු දෙකක් ඉස්ස කරගන්න බලාපොරොත්තු. එකක් දුක්ඛ සත්‍ය හඳුනා ගැනීම. අනිත් එක සක්කාය දිට්ඨියෙන් නිදෙන මත්තමක මේ විපස්සනා ඥානෙ, ඒ කියන්නේ අභිබ්‍රහ්මචර්ය ප්‍රඥාව යොමු කර ගැනීම. ඒකට මේ කර්මෝපම දෙක විචාරණීකට කරන්නේ බොහොම ලක්ෂණක සත්‍යී තුමා බොහොම කරුණු පහදල් දීලා බොහොම බුද්ධිමත් ලෙස ඉදිරිපත් කරා. මම හිතන්නේ වෙන කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ. අපිට තියෙන්නේ කියලා දීපු කරුණු අපි ඒ භාවනාවේ ක්‍රියාකාරීත්වයට උපයෝගී කරගන්න බොහොම පුණ්‍ය තෙරුවන් සරණයි. තෙරුවන් සරණ චිත්තංගනි. ඇත්තටම සත්‍යජීක මාකියපු කරුණු සුබතුමිය කියපු කරුණු ගැන හිතනකොට ඔබතුමිය ඊටම ලස්සන්ට එක තැනකට එකතු කරලා දුන්නා. මේ අපි පංච උපාදානස්කන්ධය ගැන කතා කරමු කියනකොට මේ පංච උපාදානස්කන්ධය කියන්නේ දුක්ඛමයි කියන එක. මේ විදිහට ඒ ආදී වශයෙන් අපිට එක ක්‍රමතුවක් කරලා එක තැනකට ගේනකොට මේක තේරුම් ගැනීම පහසුව ඇති වෙනවා කියලා හිතෙනවා. ඉතින් ඔබතුමිට ගොඩාක් තින් ඒ ගැන. ඔබට අපි දන්නවා තථාගතයන් වහන්සේ දුක ගැන විස්තර කරන තැන අර ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ආදී වශයෙන් කියලා අවසානයේ කියනවානේ සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. මම හිතන්නේ අපිට සිත් සංග්‍රහණ එතන තමයි මතක් කරලා දුන්නේ. ඉතින් මෙතනදී ඇත්තටම දැන් මේ සූත්‍රයේ හැටියට එක කරුණක් තියෙනවා. පස්වෙනි කරුණ මම හිතන්නේ චූටි දේ ගැන පවා කල්පනා කරන්න ඕනේ කියන එක. ඒක සාමාන්‍යයෙන් අපේ චර්යාව ගැන හිතනකොටත් අපිට එකතු කරගන්න පුළුවන් සමාවෙන්න. ඇත්තටම කල්‍යාණ මිත්‍රෙනි මේ මම මේක වැරදියට කතා කරනවා නම් මට ඒක තෝරලා දෙන්න. මොකද මේ චූටි දේ ගැන පවා කල්පනාකාරී ජීවිතය කියනක මෙතන අපේ චර්යාව ගැන කියනවා කියන එක තමයි තේරෙන්නේ. නමුත් මේ ධර්ම මාර්ගයේ යනකොට මේ දේ ඉතාම අත්‍යවශ්‍යයි කියලා. මොකද අපි විභංග කරලා බලනවා කියන අර්ථයත් අපිට තේරෙනවා. මොකද ඕනම දෙයක් සතරටයන් වහන්සේ කුඩා කුඩා කොටස් වලට, කිසිම දෙයක් මේ බෝල විදියට නැහැනේ, හැමදේම කුඩා කුඩා කොටස් වලින් සකස් තුන නෙමෙයි ගලාගෙන යෑමක් වගේනේ අපි තේරුම් ගන්න කියලා කියන්නේ. ඒ අනුව ඇත්තටම මේ පංච උපාදානස්කන්ධය වුණත් දැන් මේ මම කියන පුද්ගලද සත්‍යජිත් මාකින් අපිට තේරුම් කරා මේ දේ හරියට තේරුම් ගන්නකොට මම දිය වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ කරුණ ඇත්තටම හිතට වැටෙනකොට ඒ වගේම සිත් චන්ද්‍රාණි පංච උපාදානස්කන්ධය කියන්නේ දුක කියන එක තේරුම් ගන්න, දුක තේරුම් ගන්නව නම් යම්කිසි කෙනෙක් මේ දුකේ ඉපදීම තේරුම් ගන්නව නම් ඒ වගේ පුච්චිලෙකට පංච උපාදානස්කන්ධය තේරෙන්න ඉඩ තියෙනවා කියන එක වගේ තේරුනේ. ඉතින් මේ හැම දෙයකින්ම අර විභංග කරලා බලන්න පුරුදු වෙන එකත් මම හිතනවා ඒකත් අපේ ධර්ම මාර්ගයේ යන යෝගාචර වශයෙන් තේරුම් ගන්න එක හොඳයි කියලා. ඒ වගේම තමයි දැන් මේ පංච උපාදානස්කන්ධය කියලා අපි කියන්නේ මේ මම කියන පුච්චිලයා හැදිච්ච කොටස් කියලා වගේ අපි තේරුම් ගන්නවානේ. රූප වලින් වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ පහ අර කොන්ක්‍රීට් කියන වචනෙන් කිව්වට කොන්ක්‍රීට් ඇතුලේ ගල් තියෙනවා, වතුර තියෙනවා, වැලි තියෙනවා, සිමෙන්ති තියෙනවා කියලා කියනවා වගේ සතුටුමයි තාම හොඳින් ඒක පැහැදිලි කරලා. ඒ වගේ අපි කොන්ක්‍රීට් ගැන කතා කරනවට වැඩිය ඒ කොන්ක්‍රීට් හැදිලා තියෙන්නේ මොන වගේද කියන එක දකින්න අපේ උත්සාහය නියුතු කියලා වගේ තමයි තේරෙන්නේ. ඉතින් ඒ අනුවත් අපිට මේ දැන් සත්‍යජිත මාකියවා මේ දකින්නකොට මම දිය වෙන්න ඕනේ කියලා. මේ එතුමාගේ වචන ඔස්සේම පොඩ්ඩක් කල්පනා කරනකොට හිතෙනවා එහෙමනම් මේ මම කියන පුච්චිලේ අයින් වෙලා තමයි මේක දකින්න ඕනේ කියන එක. එහෙමනම් යම්කිසි පොදු තැනකින් තමයි මේව දකින්න ඕනේ කියලා වගේ. එතකොට මේ මම කියන පුච්චිලා කියන්නේ මම කියන්නේ ඇත්තට මේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියන එක අපි තේරුම් ගන්න උත්සාහ කළොත් හිතන මේ විදිහට මේ ඇත්තටම සිස්ඡන්දානි සත්‍යජිතුමා ඇතුළු සෑම කල්යාණ මිත්‍රයෙකුගෙම බලාපොරොත්තු වෙන ධර්මයේ නෙවෙයි නම් කතා කරන්නේ ඒ ගැන පැහැදිලි කරලා දෙන්න කියලා. මොකද මම කියලා කියනකොට මේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා අපි හිතලා බැලුවොත් අපි අර ගඟක් ගැන කියනවා වගේ. දැන් ගඟකට නමක් දීලා කැලණි ගඟ කියලා කිව්වට ඒ ගලා යෑම අපි දකින්නේ නෑ වගේ. දැන් මේ මම කියලා චිත්‍ර කියලා නමක් දීලා තියනවා. මේ සිදුවෙන්නේ මොනවද කියලා ඇත්තටම නිකන් මේ මොහොතේ හිතලා බැලුවොත් හිතෙනවා මේ විදිහට මේ කියන්නේ ඇත්තටම මේ යම් කිසි ක්‍රියාවලියක් ගොඩක ගලා යෑමකටයි මම කියන්නේ කියලා. එමනම් මේ ක්‍රියාවලිය ටික ඇත්තටම අපි ගොනු කරලා බැලුවොත් සතරිතන ආසේ පෙන්නලා දීපු විදිහටම කියනවා නම් දික්ත සුත්ත මොත විඤ්ඤාත කියන එක. දැකීම ඇසීම දැනීම දැන ගැනීම කියන පොදු ක්‍රමයට අපි බලන්න පුරුදු වුණොත් හිතෙනවා එතකොට එතන මම නැතුව පොදුවේ අපිට බලන්න පුළුවන් වෙයි කියලා. ඒ සම්බන්ධයෙන් හිතුවා මේ විදිහට ඇත්තට මේම නම් දැකීමක් කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කළොත් ඒ දැකීමක් කියන්නේ අපි දන්නවා ඇත්තටම දැකීමක් කියන්නේ දුකේ උපදීමක් කියලා. යම්කිසි දෙයක් දැකීමක් කියන තැන දුකේ උපදීමක් කියලා. එහෙමනම් දැකීමක් තුළ පංච උපාදානස්කන්ධය ඇති වෙනවද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් අපිට එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ දුක උපදින්න දැකීමකින් දුක උපදිනවා නම් ඇසීමකින් දුක උපදිනවා නම් දැනීමකින් දැන ගැනීමකින් දුක උපදිනවා නම් මෙන්න මේ හතරෙදි මේ පංච උපාදානස්කන්ධයේ නේද උපදින්නේ කියන එක දකින්න යම් කිසි විදිහකට අපිට පුළුවන් වුණොත් අපිට පංච උපාදානස්කන්ධය ගොනුවක් වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. සෑම කල්යාණ මිත්‍රයෙකුගෙන් උදව් ප්‍රාර්ථනා කරනවා මේ ගැන වටහා ගැනීම හරි විදියට කරගන්න අවශ්‍ය නිසා. හැම දෙනාටම තෙරුවන් සරණයි. හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා එවැනි ක්‍රමයක් භාවිතා කරොත් අපිට පංච උපාදානස්කන්ධයේ තේරෙන්නේ ඊට තියෙනවද කියන එක. තෙරුවන් සරණයි. මේ මහත්මිය බොහොම වැදගත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. ඒ කියන්නේ අපි මේ මම හඳුනාගන්නේ නැත්තම් මේ උපාදානස්කන්ධ වල අනිත්‍ය දැකගන්නේ කොයි ආකාරයේද කියන එක. සාමාන්‍යයෙන් අපි ඔය කතා කරන්නේ ඔක්කොම කරන්නේ විඥානය මුල් කරගෙන. එතකොට මම ඇතුළේ ඉඳගෙන මේ මම කියන එකව බලන්න අමාරුයි. ඒ කියන්නේ කහරියට අපි පෙට්ටියක් අස්සේ ඉන්නවා. මේ පෙට්ටිය අස්සේ ඉඳගෙන අපි නානවා පෙට්ටියේ පාට මොකද්ද කියලා. ඒකෝට අපි පහල තියෙන එකකින් උත්තර දෙනවා මිසක් අපිට උත්තර දෙන්න බෑ. ඒකෝට අපි දන්නවා මේ සංහිච්ඡ බවත් අනත්ත බවත් සියයම. ඒකෝට මේකට අපි කියන්නේ සම්මුතිසක්්‍ය සම්මුතියක් වශයෙන් අවබෝධ කරගන්න. ඒ අවබෝධයෙන් අපිට නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. මේ උපාදාන ස්කන්ධ පහ අතරින්ද ඒක තමයි බුද්ධජනන වාස්ති දෙන්නේ. අපි මේ සාමාන්‍ය විඥාන උපදින මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ඈත් වෙන ආකාරයක හිත සංසම් කරගෙන කියන්නේ නීරිය සති සමාධි කියන තුන ඇති කරගෙන අපි විශේෂ ලක්ෂණ කීපයක් ඉතින් අංග කීපයක් මෙතන දිනු කරනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ දිනු කරගෙන දැන් මෙතන කියන්නේ ඒ ප්‍රඥාව. දිනු කරගෙන අපි විලත් ආකාරයක සාමාන්‍යයෙන් බලන ආකාරයේ විඥානෙ මුල් කරගෙන මෙතන බලන්නේ වෙනත් ආකාරයකට. එතකොට මේ අලුත් හේතු ප්‍රත්‍යයන් වලින් ඇතිවෙන ප්‍රඥාව උපදින එකෙන් තමයි අපිට මේ උදේ වෙන්නේ දකින්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි දන්නේ සිතිවිලි වශයෙන්. ඒක අනිද්දාසේ භාවනා කරනකොට බලන්නේ මේ අපි කියනවානේ මේ කාන්චයි මේ සානස්සයි කියලා. එතකොට අපි දකින්නේ ඒක සිතිවිල්ලක් හැටියට. අර මම දකින්නවා මේ කාන්චයි. එතකොට මට තේරෙනවා මම නාසි වෙනවා මේ මෙහෙම වෙනවා. දැන් මේක දැන් වයසට යනවා ඉරාපස්සේ. ඒකට අපි කියනවා සම්මුතියේ දකින අනිත්‍ය. එකකට පරම සත්‍යයෙන් අනිත්‍ය බලන්න නම් මේ මම කියන ක්‍රියාවෙන් ගැලවෙන මට්ටමකට අපි හිත වෙනස් කරන්නේ. ඒකට මුලින්මදී තමයි අපි ගත්ත ඡායානුපස්සනාව අපි කය, ඒ කියන්නේ රූපය අතහරින මට්ටමක ඉක සංසුන් කරොත් අපිට කායය නිශ්චය බලන්න පුළුවන්. සාර්ථක පිළිවන් සර්. දෙවන කර්ණය සිත්‍රාන්ද්‍රාණි තාමත්ම හොඳ තේරුම් ගත්තා ඔබතුමේ පැහැදිලි කරපු කොටස. අපි තවත් කල්‍යාණ මිත්‍රවන්ට මනස් අදහස් තියනවා නම් කතා කරන්න කියලා මේ වෙලාවෙ ඉන්න හිටිනවා. දෙවන කර්ණයි. දෙවන කර්ණයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මේ අහලා තියෙනවා මේ දුක්ඛ සත්‍ය කියන එකෙන් නැත්නම් පොතරන්ද කළ තියෙනවා. දුක්ඛ කියන්නේ දුක සැප දෙකටම කියලා මේ සඳහන් වෙන්නේ කියලා මට දැනගන්න අවශ්‍යයි. ඒ දුක්ඛ කියන්නේ දුක සැප දෙකටම තියෙන වචනක්ද කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සත්‍යිතම ඔබතුමාට යොමු වෙන්නද ඒ සම්බන්ධයෙන්? තෙරුවන් සරණයි. මට හිත ඒ ඇහිච්ච දේ තේරුම් ගත්ත හැටි කිව්වොත් එහෙම ඒ ආර්ය සත්‍ය කියන්නේ උතුම් වූ පරමාර්ථ සත්‍ය කියන දුක්ඛය කියන එක පැවැත්මේ හැම දෙයක්ම ඒකට ඇතුළේ හෙළබසින් කියන දුක් කියන එක නෙවෙයි තු. අසාර්ථකත්වයක්. දෙයක් නැතිකම. ඊට පස්සේ ඔය අදහස එන්න හේතු සමාත වුණා කියන එක මා දන්නේ නෑ. දැන් වේදනා ගැන කියනකොට සුඛ වේදනා දුක්ඛ වේදනා කියලා කියනවා. එතන දුක්ඛ වේදනා කියලා කියන්නේ එතන කියන්නේ painful කියන එක. වේදනා දුක්ඛ වේදනා කියන එක. ඒ දැනෙන විදිය ශරීරයේ දුක, මනසට දුක. දැන් ප්‍රශ්නේ කාලෙට සිහිල් වතුර ටිකක් දීවොත් නැත්තම් ඇඟට දාගත්තොත් දැනනවා සුඛ වේදනය. ඒ ශරීරයේ දැනෙන විදිය ඒ වේදනාව වේදනකොට සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛ අසුඛ කියන එක එකට කියලාගෙන අදුක්ඛ මාසුඛ කියලා ඔය තුනට දාන. එතකොට දැන් බලන්නට ඕනේ මුලින්ම ගෙන ගන්නකොට අර චතුරාර්ය සත්‍යයේ ඒ සිද්ධාර්ථයන් වහන්සේ තේරුම් ගත්තේ සම්්‍යක් සම්බුද්ධුනේකදී මේ දුක්ඛ කියලා ඉදන් දුක්ඛං ති මේ පැවැත්මම මුළු මුල් පවතිනවා නම් මොකක් හරි දෙයක් ඕනම සංඛාරයක් සබ්බේ සංඛාරා දුක්ඛා කියලා ඕනම සංඛාර කියන්නේ හේතුවකින් ඵලයකින් පෙන්නලා මතුවලාපු ඕනම දෙයක් ඒ දුක් කොටසයි දාන. එතන සම්පූර්ණ ඒකට වෙනස්ම දෙයක් ගැන කතා කරන මුළු පැවැත්ම ගැනමයි. මුළු භවය ගැන මෙතන කතා කරන්නේ එකක්වත් අස්සල්ලා නැහැ. භවයක් තියනවා නම් දුක්ඛ සත්‍යයට ඒක දානවා. එතකොට ඒකයි දැන් අර දුක්ඛ වේදනා සුඛ වේදනා කියන එකේ මේ දුක්ඛ කියපුවක එක ඊට වඩා වෙනස් දෙයක්. ඒකට විතර කතා කරන්නේ ඒ වේදනාවක් වින්දනයක් කියනක මත්ත අත්දකින්න පුළුවන් විදිය, මට දැනෙන විදිය තමයි දැන් කතා කරන්නේ. ඒකයි ඒ කියන්නේ. ඒකට සුඛ වේදනාවත් අර දුක්ඛාරි සත්‍යෙම තමයි. ඒකයි ඒ සුඛ වේදනාවක් දැනෙන එකට හේතු තියෙනවා. මේ හේතු තියෙනවා මම තීරණය කළා තියෙනවා මේක සුඛයි කියලා. එතකන් ඒක දැනෙනවා. ඒක එතන තියෙන්නේ දැන් අර බුදුහාම එක තැනක දේශනා කරන්නේ අර රාගය කියන එක අර කුෂ්ඨෝගියෙකුට තද උණු වතුර සැපයි ඒ කුෂ්ඨෝගියේ තියෙන කම. ගින්දර සැපයි රත් වෙනකොට සැපයි. ඒ කුෂ්ඨෝගියේ සමීප වුණාම ඒ උණු වතුරම දුකක් යාට. ඒක සැපක් නෙවෙයි. ඒ වගේ එතකොට මේ සුඛය කියලා තීරණය කරන්නේ අර ඒ කුෂ්ඨෝගේ තියෙන කල්, තණ්හාවේ කුෂ්ඨෝගේ තියෙන කල් අන් දේව සුඛය කියලා දෙන්නවා. ඒ මං කියන්නේ ඒක වෙනම කතාවක් දාන්නේ මේකට. එතකොට සුඛේ තීරණය කරන්නේ විදිහට දෙවෙනි ධානයේ සුඛේ. නමුත් බුදුහාම දේශනා කරන්නේ දේශනා නෙවෙයි ඒක තමයි තේරුම් ගන්න උනේ. ඒක තමයි පරම සත්‍ය හැම දෙයක්ම. සංකතයක් තියෙනවා නම් ඒක දුක. වේදිතයක් තියෙනවා නම් ඒක දුක. නිබ්බාන හැරෙන්න හැම දෙයක්ම දුකට වෙන තියෙන්නේ. මම හිතනවා ඒක තමයි ඔය ඉන්තු කවුරු හරි කියවනම් කියන්න හදන්න. සම්මා සම්බුදු සරණයි තවත් දන්නේ නැතු වෙන කරුණු කියන්න. තිරන් සරණයි සත්‍යීතුමනි තේරෙන තරමට ඔබතුමා ඉතාම හොඳ පිළිතුරක් දුන්නා කියලා හිතෙනවා. ඒ සම්බන්ධයෙන් තව මොන හරි දැනගන්න තියෙනවද මම හිතන්නේ ප්‍රතික මහත්ය කියලා කතා කරේ. ඔකියා මහත්මයා. අවසානින් උන්වහන්සේ කියන්නේ මේ වාක්‍ය හැමතිස්සෙම කලින් එකේ කියේ මේක ආදි බ්‍රහ්මචාරීක පඤ්ඤාවට උදව් කරනවා කියන එකනේ. ඒ වගේ මේකේ අවසානට කියනවා මේ ධර්ත්‍යාබෝධය සඳහා මාර්ගයට වැටිච්ච ඇත්තු අරයගෙන ගෞරවයක් ඇති කරගන්නවා. ඔය අතට සම්බන්ධ වෙන එක්කනාගේ ඒ මගේ තේරුම් කිරිනොදද කිටි අයම්පි ධම්මෝ පියතාය ගරුතාය භාවනාය සාමඤ්ඤාය ඒකී භාවය සම්වර්ථති. එතකොට එයාට තේරෙනවා මෙයා මෙහෙම හොඳ ගුරුවරයෙක් එයාට හම්බලා තියෙනවා, හොඳ මාර්ග උපදේශකෙක්. එයා ඉදිරි මේ පොතේ තියෙන එක අපිට හෙළබසින් කියන්නේ බය නැතුව සැක නැතුව කකුල ළඟ වැඳ වැට දෙපා අල්ලල වඳින්න පුළුවන් උත්මේ උත්තමාවියක් හම්බෙලදී. মানে අපි එකට කියන තමයි ආත්ම නිවේදනය කරන්න පුළුවන් මාව තරෙන්ද කරන්න පුළුවන් කෙනෙක් හම්බුණා. එතකොට එයා නිසා අර හිරියොතබ් දෙක මගේ ළඟ පිහිටලා තියෙනවා. ගෞරවනීය ප්‍රේමයේ කියනක තියෙනවා. එතකොට ආදිත් නම් මේ අස්සා කියන එක තමයි මෙයා කියනවා නම් ඒ කියන්නේ හොඳට කියන බව තේරෙනවා. දකින්නේ දකින්නවා කියලා. අයං ආයස්ම ඥානං ඥානාති පස්සම් පස්සති. දකින්ත දැනගන්න ඕන දේ දැනගන්න. දැනගන්නවා දකින්තුනේ දකින්නවා කියලා යට හිතෙනවා. මේ කාරණේ එතකොට ගරුතාව පියතාව සඳහා ඒ කියන්නේ කත් පිරිස අතරේ ගරුත්වය සඳහා ඕනුන් අතර තියෙන ගෞරවණීයත්වය සඳහා ප්‍රියභාවය සඳහා ඒකීයත්වය සඳහා උදව් වෙනවා. එතකොට ඒ දෙවෙනි කාරණේ අපි දන්නවා මේකෙන් ඒ කිව්වහම ඒ ඇත්තෙක් හමුණාම මේ වගේ සම්භාවයෙන් මිත්‍රෙක් මිතුරියක් හමුණාම ඒ ඇත්තා හෝ ඒ ඇත්ති කාරණා කියලා දෙනවා. තමන්ට නොතේරිච්ච දාම් කරුණු කියලා දෙනවා, විවර වෙච්ච විවර කරලා දෙනවා, බැහිස්ත ඇරලා පෙන්නනවා, යටවෙච්ච තැන් අතු කරලා දෙනවා, සැක කරන් තියෙන තැන් වල සැක අයින් කරලා දෙනවා, කොහොම හරි උදව් කරනවා. මේක උත්තේජනයක් කරලා දෙනවා. ඒකකොට ඒකත් එයාට හිතනවා මේ ඇත්ත මේ දකින්නවාමයි කියන දේ කියනවාමයි දකින්න උන දකින්නවාමයි කියලා එයාට හිතෙනවා. ඒකත් අර්ථීයතාවය සඳහා ඒකී භාවය සඳහා හේතු වෙනවා කියලා. එක මුතු කියන වචනේ හොඳ නෑ. එකම අරමුණක් කරා යන්නේ කියලා තුත තේින්න. මේ අපි ඔක්කොම යන්නේ අර දැන් ගත්තොත් පංච උපාදානස්කන්ධේ තේරුම් ගන්න. අංගන ඇති කරගන්න මේ ගත්ත භාජනේ දූවිල්ල දාන්න නෙවෙයි කියලා. ඒක තේරෙයි. ඉතින් ඔය ඒ ටික තමයි ඊළඟට අර ඒක කාර්යනේට ආවම ධර්ම කාර්යනේ තේරුම් ගත්තාම කාය රූපකාස චිත්ත රූපකාස දෙකට ඒ කාය විවේකයේ සහ චිත්ත විවේකයේ හොයාගෙන යන ඩිංගෙඩිංගෙ සම්පාදේසි කිවේක සම්පාදනය කරගන්නවා. ඒක කවුරුත් කරලා දෙන්නේ තමන් හොයාගන්න තමන්ගේ. හැබැයි හැමදාම අප මේ ධර්ම සාකච්ඡාදී කියන දේ තමයි ගැඹුරුම මගේ හදවතේ අවංක ගැඹුරුම පත්ලෙන් එන උස්සායක උනන්දුවට ආයතනයට මුළු විශ්වෙම පිළිතුරක් ලැබෙනවා. මට විවේකී ඕනනම් මට ඒක හොයාගන්න පුළුවන්. කලබල නැහැ සාම. කිසි ඕන තරම් හිදස් තියෙනවා රින්ගලින්ද තැන්. ඒක තේරෙයි. ඊට පස්සේ එයා ඒකම හිතනකොට එයා හිතනවා මේ තා මේ කියන දේ කියනවා කරන දේ කරනවා කියලා ඒ ගරුත්වයක් ඇති වෙනවා. ඒ ඒකී භාවය සඳහා ගරුත්වය සඳහා ප්‍රීතාවය සඳහා එක සම්බන්ධන. ඊළඟට සීලය අනුමත්තේසු අජ්ජේසු බයදස්සායස තියෙනවා. තමන්ට තේරෙනවා මේ කවුරු කියපු නිසා නෙවෙයි බුදුහාර කියපු නිසාත් නෙවෙයි උන්වහන්සේ ගෞරවයෙන් තමයි අපි ඉස්සරෝම සීලේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ කොටස් සමහරව තියෙනවා. උන්වහන්සේ මම දන්න බුදුහාර මට එපයි කියලා මම ඒක කරන්නේ. ඒ කියලා තමන්ට සිහිපත් කිරිල්ල කරලා දෙන්න. නැත්තම් තමන්ට තේරෙනවා දැන් කලින් කතා කරන කල්යාණ මිත්‍රයෙක් කිව්ව හොඳට ඒක දුක ඇති වෙනවා. මේක තේරුම් ගත්තහම මේකෙන් සීලය තමන් තිබීම රැකෙනවා කියලා. මේක දුකට හේතුවක් කියලා දැනගත්තකම. මේ තේ වගේ ඒ පුංචි පුංචි වැරදි වලින් පවා ඉන්නෙන් උත්සාහ ගන්නවා. සරිත්‍රාම කියන්නේ පුංචි වරද වලාකුලක් වගේ පේන්ට වටන් ගන්නවා කියලා. ඒකකොට ඒ මනස දිනනකොට එතකොට ඒ සීලය මට ගාව ගන්නවා නෙවෙයි මේ අර හොඳ ගුරුතුමෙක් කියලා ඒව නෙවෙයි. ඒක හරියට මේ සෑන්ඩ්විචස් අරගෙන මේ සෙලෝටේප් මොනවා තියෙනවද ස්කොච් ටේප් වගේ මොනවා ටේප් එකකින් ඇගේ අලවා ගන්නවා වැඩක් තමයි. ඒක මේ කණ්ඩෝන එතකොට තමයි ඒක හරියට කියලා. ඒ නිසා ඒ වගේ අලව ගන්න සෑන්ඩ්විචස් වගේ සීලේ අලව ගන්න මගේ බෞද්ධ ජීවිතයේ සිංහල බෞද්ධ ථේරවාද කියන ජීවිතේට සීලේ අලව ගන්න මේ සීල පැකට් මම ඒව මේ අවශ්‍ය වෙලාවට ඒ බේස බිල බොන එකයි කරන්නේ ඒ අවශ්‍ය වෙලාවට. ඊට පස්සේ මේ අර ඉගෙන ගන්න ධර්ම කාරණා ටික ටික වැඩිපුර අවධානය යොමු කරලා ඉගෙන ගන්නවා. ඒ කරුණු කාරණා තේරුම් ගොත් සමහර වචන තියෙන තේරුම් ගත්ත ගමන් අර ඒක අර කියන කියලා හසු දෙයට වඩා Tamanda තේරුණාම මේක නේද මේ සමුදේවය බලන්න කිව්වේ කියලා Tamanda තේරෙනවා. මේක නේද මේ අනිත්‍යවත සංඛාරා කියන්නේ. නැත්තම් අනිත්‍යවත සංඛාරා කියනකොට සෝනක්මයි මතක් වෙන්නේ. මේ ඇතුලේ සෝන මතක් වෙන්නේ. ඒ අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනු. උපජ්ජිත්වා නිරුද්ධාන්ති තේසං උපසමෝ සුඛෝ කියන කොන්න දකිනකොට තේරෙනවා. අර සංඛතේ නතර කරපු ගමන් සංඛතේ නතර කරපු ගමන් එතන ප්‍රඥා තියෙනවා ඒකට. එක්කම් උපසම සුඛයක් ඊට පස්සේ එනවා. ඒ නිසා මේ වචන හොඳට ඉගෙන ගන්න. සුතා දතා වචසා පරිචිතා ඒක ප්‍රොනවුන්ස් කරලා බලන කියලාත් බලන මනසාන පෙක්කිතා යෝනිසු මනසකාරයේ යුදලා කල්පනා කරලා බලන දිට්ඨිය සුප්පටි දිද්ද අපි ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තේ දැන් ඉගෙන ගත්තේ කෙමිස්ට්‍රි ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තේ කෙමිස්ට්‍රි ලොජි ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තේ අපි මස් මාංශ ගැන ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නේ දැන් මේක තමයි මේ මොලේ මෙතෙන්ට එනවා මේක තමයි සුපීරු නියුක්ලයින් එක මේක ඉන්ෆියුනයිල් එක මේක තමයි ඔක්සිපිටර් මෙතින් තමයි ඔළුවේ කැක්කුම හැදෙන්නේ කියලා අපි ඉගෙන ගන්න. ඒ වගේ ඉගෙන ගන්න පුළුවන් මේක තමයි දුක්ඛ සත්‍ය. මේක නේද දුක ඇති වෙන්නේ මෙන්න මේකට හේතු තණ්හා. මේක තමයි ආදි භ්‍රෂ්මචාරික සීලී කියක තේරෙනකොට ඒක ඇඟිලෙන ඔක්කොම. ඒකයි බුදුහාම කියන්නේ ඉගෙන ගන්න ටික. මනසාර පෙක්ඛිතය දිට්ඨිය සුප්පටි විද්ධා. ඒකත් එතකොට එහෙම දැනගත්තාම යාට අනිත්‍යයි කියනවා සබ්‍රහ්මචාරින අද්දායන් ආයස්මා ජානං ජානා මේ කල්යාණ මිත්‍යා මේ මිතුරි එහෙන් දැනගන්න ඕන දේ දැනගෙන බකින්න ඕන දකින්නලා කියනවා කියලා ඒ ආකාර අර ආධ්‍යාත්මික සෙනෙහස ගෞරවන්ත සෙනෙහස ඇති කරගන්න ඒ කී භාවයේ සඳහා එක්වතිනවා ඊට පස්සේ ආදි උත්සාහය තියෙනවා අර අකුසල ධර්මයන් අයින් කරන්න උත්සාහයක් තියෙනවා ඒ උත්සාහය බොහොම අඩුයි බව තේරෙනවා කතා කරන්න තුලත් ඉතින් ඒක ඇති කරගන්න තෝන කියලා හිතෙනවා හැම තිස්සෙම හිතෙන් තෝන් දැක්තම ඒක ඉදිරියට ගෙන යන්න තෝන ඒවා අයින් කරන්න නැතුව දල්ල පරාක්‍රමයක් ඇති කරගෙන කුසල ධර්මයන් ඒක ඇති කරගන්න තියෙන තෝර ගෞරවයක් ඇති වෙනා මිත්‍යාගෙන අනිත්‍යය තියාගෙන කියලා. ඊළඟට අර අනානා සති කියන වචනේ අතිරක්ෂාන සති කියනවා මේවා කතා කරන්නේ මේ බොහොම සාමාන්‍ය දේවල්, දේශපාලන දේවල්, මේ ඇමති මැතිවරුන්ගේ දේවල්, පරම ඇත්තන්ගේ දේවල් ඊළඟ මේ කතා කරන්නේ නැහැ. ඉතිබව බව කතාවට යන්නේ නැතුව ඒ අවශ්‍ය දේ අර දස කතාවක් තියෙන අපිච්ච කතා, සන්තුෂ්ටි කතා කියලා. ඒ සන්තුෂ්ටි කතා වගේ දේවල් අසංසග්ග කතා, විරිය ආරම්භ කතා, අපි මෙහෙම කරමු, මෙන්න මෙතනයි මට කරන්න බැරි, මේකත් අපි මෙහෙම කරොත් හරි කියලා ඕනෝන්ට යෝජනා කරනවා. මෙච්චිති ඒක එහෙම කරාම බුදුහාමුදුරු දේශනා කරනවා මේකත් අයම්පි ධම්මෝ පියත්තාය දරුත්තාය භාවනාය සාමඤ්ඤාය ඒකී භාවය සංවත්ති. ඒකත් ගල් පියත් භාවය වැඩි වෙන්නට, කරුත්ත්වය වැඩි වෙන්නට මේ භාවනාවෙන් දිනෙන්නේට මාර්ගයේ සුද කවුරුත් අත්වල බැඳගෙන එදි ඉස්සරහට යන්නට ඔක්කොම එක මාර්ගයට යන්නේ කියලා ඒක තියෙනවා. ඊට පස්සේ පංච සුපාදානස්කන්ධේසු උද්‍යානුභාසී විහෙති. මේ ඇත්ත මේ උපාදානස්කන්ධ පහ උද්‍යාභ්‍යානුපස්සී වින්නා නේද කියලා එයාට හිතෙනවා. මේ ඇත්ත පංච සුකෝ පරායස්ම උපාදාන ඛණ්ඩේ සුද්‍යාප්පයන් පස්සේ විහෙති ඉති රූපස සමුදය මෙන්න රූප කියන එක මතුවේ. ඒ ඇතුළෙම දකින්න ඕන ඉතින් ඒවා අපි අහලා කියනවා. ඉතින් තව තවත් රස බලන එක තමයි හැමෝටම කරන්න වෙලා තියෙන්නේ. එතකොට රූප බින්දන මතක සංඥා කීක ඊට පස්සේ සංඛාර සිතිවිලි වර්ග එකෙක් ඉමෝෂන් වර්ගයෙන් කොට ඒවා රාග දෝෂ මොහ සද්දා කරුණා මෛත්‍රී ඕන එකක් වෙනකොට ඒවා දකි. ඒක විඥාණයට අහු වෙන හැටි ඒ කියන්නේ සමන්තේ එක එක්ස්පීරියන්ස් කරන්ට පුළුවන් වෙන හැටි. ඒකත් එක් ඇතිල නැතිල යන බව දකින්නවා. එහෙම දැක් ඒක තේරුණා ඇත්තෙන්ම මෙයා මේක දකින්නවා කියලා හරියට ගෞරවයක් ඇති වෙනවා. ඉමේ කෝ බික්කවේ අත්ථ හේතු අත්ථපච්චය මෙන්න මේ තුන් තම හේතු අත්ථ කරු අවශ්‍ය කාරණා අත උදව් කරන කාරණා අත ආදි බ්‍රහ්මචරිකාය සංඥායි අපපටිලද්ධාය පටිලාභායි තාම නොලබිච්ච ආදි බ්‍රහ්මචරික පඤ්ඤාවද විපස්සනා පඤ්ඤාවම නෙවෙයි ඊට මෙහා දෙයක් එක මේක කරන්න ඕනේ නේද මා අහු කරන්න දෙයක් නෑ නේද ආය වෙන ශරීරයකට යන්න යනකම් පෝස්ට්පෝන් කරන්න ඕනේ නෑ නේද කල් දාන්න ඕනේ නෑ නේද තව අවුරුදු දෙකකින් මැරෙනවා 20කින් මැරෙනවා මේ පිනහළු මැරෙනවා අකුගඩු මැරෙනවා කියලා දැම්ම මේ ශරීරයත් එක්ක මේ ස්ත්‍රී ශරීරයේ හෝ මේ පිරිමි ශරීරයේ අම්මා ශරීරයේ තාත්තා ශරීරයේ පැවිදි ශරීරයේ නොපැවිදි ශරීරයේ වැඩ කරන ශරීරයේ වෙනම කරන සර ඕන එකක් මේ කතාව සංඥාව දුන්න මේ නම දුන්න මේ පැවැත්මේ මේ පර්සනලිටි එක මේ පෞරුෂත්වයේ මේ පුද්ගල භාවයේ තුල මේ කරන්න පුළුවන් කියන එක ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න එක තමයි ආදිබ්‍රහ්මචාරික පඤ්ඤා කියන්නේ. ඒතොර අත්හරින්න උඟක් දෙනවා කොයි එකද අත්හරින්න ඕනේ කියලා ලං කරගන්න උන් දෙනවා. ඒව ලං කරගෙන වැඩ කරගන්න එක තමයි බුදුහාම කියන්නේ. මේ නොලබී දේ ප්‍රතිලාභයේ සඳහා නොලබිච්ච දේ ලබා ගන්නත් ඒ නොලබිච්ච ආදිබහි බ්‍රහ්මචාරික ප්‍රඥාව ලැබිච්ච ප්‍රඥාව පටිලද්ධාය බිහිය උභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ය සම්මත්තන්ට ඔය අටට උඩ කොච්චර හොඳ අපේ ශාස්ත්‍රඥයන්ට කියලා බලන්න මොන තරම් සිද්ධාර්ථයන් වහන්සේ අපි මාසේට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර කරනවා කෘතඥතා පූර්වක වෙනවා එක්කෝ මතහැරලා ගිහිල්ලා මගේ තේරුම් අරගෙන කොච්චර අමාරුවෙන්ද ඒ කරුණ මතක තියාගන්න මතක නම් නෙවෙයි ප්‍රඥාව කියන්නේ ඒකයි සම්පූර්ණ අපි මාසේට ගෞරව කරමු උන්වහන්සේට නමස්කාර කරමු සම්මා සම්බුදු සරණයි යන දනාට පින් කල්යාවනි සෑමනා එරන් තරණය සතිවිසමනි වහන්සේ හිතන්නේ මේට වැඩි සරල කරලා මේ දේශනාව අපට තේරුම් කරන්න පුළුවන් කියලා ඔබතුමාට පුතත්තා පෝරක පින්දෙනවයි සම්බන්ධයෙන් අද දවසේ අපිට ලැබිලා තියෙන කාලය මෙපමණයි ඒ නිසා ඉතාමත්ම කරුණාවෙන් ශ්‍රීමති මාතියට යොමු වෙන්න අද දවසේ පුණ්‍යන් මෝදනා කරලා සාකච්ඡාට නිමාවක් ලබා දෙන්න කියලා සේවා සර්ව. සමුදනාත්ම පෙරවන් සරණයි. මාකින් පිටාලිවක් මහත්මිය. ඇත්තටම අප්‍රමාණ සතුටක් ලැබුවාද මේ ධර්ම දේශනාව අහලා. ඒ කියන්නේ මුල පටන් අග දක්වාම සාසන බ්‍රහ්මචර්යාව පැහැදිලි වෙන සූත්‍රයක්. අහන්න ප්‍රශ්නයක් නැති තරම් කියන්න දෙයක් නැති තරම් කරුණු ඉදිරිපත් වුණා පැහැදිලි වුණා ඒක නිසා නිහඬව හිටියේ ඒ වුණත් ලැබපු ධර්මලාභය ගැන අප්‍රමාණ කෘතවේදීව සත්‍යීතුමාට පුණ්‍ය ආනුමෝදනා කරනවා සෑම සියලුම දෙනා වෙනින් සවන්ත විසිලස සහභාගී වුණු කල්යාණ මිතුර මිත්‍රයන් වෙනුවෙන් අපරස් කරගත් ආ සියලුම කුසලානිසංස ඔබතුමාට උතුම් වූ මාර්ගඵල නිවන් අවබෝධය පිණිස හේතු වේවා වාසනාව වේවා නිවන් දක්නා මොහොත දක්වා ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ කායික මානසික සත්යෙන් යුක්තව ජීවත් වෙන්න ලැබේවා ඒ වගේම බොහෝ පිරිසකට මේ ආකාරයට ධර්ම දාණය දෙන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වීර්ය ලැබේවා ඒකාන්තයෙන්ම පතන බෝධියකින් සුවපහසුවෙන් නිර්වාණ අවබෝධ වේවා ඒ වගේම අපිට මේ වගේ මේ ධර්ම දාණය දෙන අවුරුදු ගණනාවක් ඉඳලා බොහෝ කාලයක ඉඳලා ධර්ම දාණය දෙන පින්වත් දලුවත්ත මහත්මයාන්ට අප්‍රමාණ කෘතවේදී පුණ්‍ය ආනුමෝදනා කරනවා අප රැස් කරගත් සියලු පිනොත් ඔබ තුමා පත් කරගත් සියලු පිනොත් වලින් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ බොහෝ කාලයක් මේ ආකාරයට මේ ශාසනික සේවය කරන්න ධෛර්ය ශක්තිය වීර්ය ලැබේවා ඒ වගේම ඉතාසුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා ඔබතුමාගේ පවුලේ සෑම සියලුම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වීමෙන් උතුමෝ නිර්වාණ අවබෝධයට පත් වේවා දිවංගත දෙමාපියන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා උතුමෝ නිවනින් සැනසේවා අද දිනේ සහභාගී වන සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ට ඊළඟට මේවා ඉදිරියේදී අහලා මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම දක්වා යන සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ට අපිට නොඑක ආකාරයෙන් ධර්ම දේශනාවලින් ධර්ම අනුශාසනාවලින් අපේ ධර්ම ඥානය ලබා දෙන සියලුම සංඝ රත්නයට සහ ගිහි පින්නතුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ සියලු පින් වලින් එතුමන්ලා පර්තන ආකාරයට නිවන අවබෝධය ලබා ගන්න හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම අප සෑම සියලුම දෙනා නමින් මේ පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. උතුම් මොණියන් සැනසේවා. සියලු ලෝකයන් සත්‍යයන්ටම සැනසෙල්ල උදා වේවා. සෑම දිනාතම තෙරුවන් සරණයි. සත්‍යිතෙනි මම ඔබතුමාට යොමු වෙන දාද දවස් සාකච්ඡාවේ මා කිරීම සඳහා තෙරුවන් සරණයි. බුදු සරණයි. බොහොම පින් කල්යාණ මිත්‍රතා වටිනවා. හැම එක්කෙනාම කතා, හැම ප්‍රශ්නයක්ම, හැම කතා කළ දෙයක් උතුම්. ඒ නිසා බොහොම සතුටු වෙනවා. අපේ සිත් පිරිසිදුයි, පිරිතුරු නිර්මලයි. ප්‍රතුම් රසක් අධිෂ්ඨාන සසක් කරන මේ ජීවිතේ, මේ භවයේ මේ සිරු දරාගෙන පෝෂණය කළ මෑණියන් කායික හා මානසික වශයෙන් සූපත් බව ලබත්තා. පියානන්ද පරමෝ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිෂ්ක්‍රිය සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමක තවදුරටත් භාග්‍ය සම්පන්න හා වාසනාවන්ත වේවා. දානික දීපයත්මේදී ඇතිවෙන කායික මානසික වේදනා දුක් කම්පටුළු අනන්තයි, අප්‍රමාණයි, අනිවාර්යයි. ඉවනයි කියන මත වෙන ධර්මත ඒවාට සත්‍යමත්ව මොන දෙන් තරම් සිත් සත්‍යයක් ලැබේවා. අපේ සිත්වල තවදුරටත් සද්ධා, විරේ, සති, සමාධි, ප්‍රඥා ක්‍රමයෙන් මුහුකුරාගොස් අපේ ශ්‍රේසඳා අප්‍රමාණ ලෝක සත්‍ය නිරාමස සේවයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බානේ අවබෝධ වේවායි අපි අධිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. තථාගතයන් වහන්සේට, ඒ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේට, ඒ කපිල වස්සී පිටිරකගේ මහෞත්තුමයන් වහන්සේට අපි කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර කරමු. උන්වහන්සේ තමයි අපේ පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ. එනිසා උන්වහන්සේට නමස්කාර කරමු. නමස්කාර වේවා ඒ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට. සම්මා සම්බුදු සරණයි. සාදු.